සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤූහීති විහාරවාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි අද දින මෙයත්තං සිල් සමාදන් වෙලින් අවස්ථාවේදී උදෑසන සිදු කෙරෙන ධර්ම දේශනාවට හුඟකන් දීලා ධර්ම දේශනාව අවසානයේදී ටික වේලාවක් භාවනාවේ යෙදෙනටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි අද අපි මෙයත්තන්ට ධර්ම දේශනා කිරීමේදී පොඩි අත්පත්‍රිකාවක් සූදානම් කරලා තියෙනවා. ධර්ම දේශනාව සිදු වෙන අතරේදී පස්සේ අපි එක දෙනවා. අද අපි සිදු කරන ධර්ම දේශනාවෙහි මූලික කරුණු ටික අපි පෙළගස්සලා සිංහල මාධ්‍යෙන් පොඩි අත්පත්‍රිකාවකුත් තියෙනවා, ඒකත් අපි දෙනවා. පින්නතුනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමෙහි මූලික කරුණු කිහිපයක්. බුදුදහම කියලා කියන්නේ මොකද්ද? බුදුදහමෙහි විශේෂත්වය මොකද්ද? බුදුහාමුදුරුව අපට මොකද්ද දේශනා කළේ? ඒ ධර්මය අහුවහම අපේ ජීවිතවල සිදුවන වෙනස්කම මොකද්ද? මේ ආදී කරුණු ටිකක් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටාම සරල කාරණා ටිකක්. සරල බණවලටද කැමති, ගැඹුරු ඒවටද? ඕනෙකට කැමතිනේ. හරි, හොඳයි, අපි බලමු. පින්නතුනි මම ඒ වගේම දැනගන්න කැමති මේ ඇත්තන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳව මොනවද දන්නේ කියලා මම මුලින් දැනගන්න කැමතියි. මේ ඇත්තන් වාක්කල් ධර්ම ශ්‍රවණය කළා තියෙනවා. මේ ඇත්තන්ට කවුරු හරි කෙනෙක් මුණ ගැහුණොත්, බුදුදහම ගැන නොදන්න කෙනෙක් මුණ ගැහුණොත්, එයා ඇහුවොතින් ඔයාගේ ආගම මොකද්ද, ඔයා පිළිපදින දර්ශනය මොකද්ද, ඒ දර්ශනයේ මොකද්ද කියලා තියෙන්නේ කියලා කවුරු හරි ඇහුවොතින් ඔබ දෙන පිළිතුර මොකද්ද? දෙකේම කවුරු හරි වෙනත් ආගමක කෙනෙක් මුණ ගැහුණා. මුණ ගැහිච්ච අවස්ථාවේදී ඔබ කියනවා මම බුද්ධාගමේ කෙනෙක්, බෞද්ධ කෙනෙක්. එයා කියනවා එහෙනම් මට කියන්න බුද්ධාගමේ මොකද්ද උගන්වන්නේ කියලා. එයා අපෙන් ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න කරවොතින් අපි මොකද්ද දෙන උත්තරේ? මොකද්ද බුදුදහම කියලා කියන්නේ? හොඳයි. පස්පයින් වැලකෙන්නේ කියලා. එහෙම කිව්වහම කෙනෙක් කියයි අපේ ආගමේ 5කින් නෙවෙයි 10කින් වැලගෙන අපි කියලා තියෙනවා. අපේ ආගමෙත් එහෙම කියලා තියෙනවා කියලා කිව්වොතින් කෙනෙක් එහෙනම් අපේ ආගමත් ඔයාලාගේ ආගම වගේම එකක් තමයි කියලා කියයි. එහෙමත් කියන්න පුළුවන් නේ? සබ්බ පාපස්සකරණං සියලු පව් කරන්න එපා කියලා කියනවා නේ? එතකොට එයත් කියයි අපේ ආගමෙත් තියෙන්නේ කිසිම පවක් කරන්න එපා කියලායි කියලා කියයි. එහෙනම් අපි දෙක මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? මධ්‍යස්තව. එක්ස්ට්‍රීම් නොගිහිල්ලා නේද මිඩල් පැත්ත කියන්නේ හොඳයි වෙනත් උත්තර තියෙනවද? වැරදුනට කමන්නේ කියන්නේ අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ අපට හොඳම පිළිතුරකට එන්න පුළුවන්. ඒකයි මම කතා කරන්නේ. අනිත්‍යයි හැමදේමනේ. ඔව් අනිත්‍යයි කියලා. ඔව්. අනිත්‍යයි කියලා කියන්නේ මොකද සාමාන්‍ය? ආසාව කොහෙන්ද තියෙන්නේ? නෑ අනිත්‍යයි කියලා කියන්නේ මොකද සාමාන්‍ය? වෙනස් වෙනස්. ඒකයි කියන්නේ. ඔව්. කවුරුහරි කෙනෙක් ඇහුවොතින් ඔයාලේ ආගමේ තියෙන ඉතාම වැදගත්ම කාරණේ මට කියන්න කියලා. ඉතාම හරය. හරය මට විනාඩි දෙකකින් කියන්න කියලා කිව්වොතින්. මොකද්ද අපි කියන්නේ? ඈ? ආ හේතුවක් ඇතුව. අන්ති. ආ ඉපදුනත් මැර නෑ කියන්නේ. හොඳයි. හොඳයි ඊට වඩා තව විශේෂ පිළිතුරක් තියෙනවා නම් තවත් කියන අවස්ථා තියෙනවා. ඔව් සුවපත් කරගන්න. සංවර කර ගමනේ කර ගැනීම හොඳයි. හොඳයි පින්වතුනි හොඳයි. එතකොට අපි එතන ඉඳලා ඉතුරු ටික කරමු. හොඳයි පින්වතුනි දැන් කෙනෙක් ඇහුවටින් දැන් පවින් වැලකෙන්න කියලා හැම ආගමකම වගේ පවින් වැලකෙන්න කියලා තියෙනවා. ඒ වගේම කිසිම දෙයකට අන්තයකට නොගිහිල් ඉන්න කියන එක සමහර අය පිළිපදිනවා ඒක. බුද්ධාගම දන්නේ නැති අය සමහර අන්තයකට යන්නේ නැහැ. ඇතැමිට ආගමක් අදහන්නේ නැති අයත් ඉන්නවා. අන්තයකට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ ඩිසිප්ලින් එකක් එක්ක අනිත්‍යයට උදව් කරමින් දෙමව්පියන් සලකමින් ඉන්න අය ඉන්නවා. ඒ වගේම අනිත්‍යතාවය මෙනෙහි කිරීම කියන එක වුණත් අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද කියන එකත් අපි තේරුම් ගත යුතුයි. මොහොකටද අනිත්‍යතාවය කියලා කියන්නේ? නැති වෙන සුළුයි. වෙනස් වීම. මේකත් පිනතුණේ ඉතාම වැදගත් කාරණයක්. අපි මේ කරුණ ඔක්කොම සාකච්ඡා කරන්නේ මේ පිනතුන් අද ධර්ම දේශනාවට පස්සේ හොඳ අදහසක් බුදුදහම කියන්නේ මොකද්ද කියන එක ගැන එන්නට ඕන. තමන්ගේ හරියට විෂන් එක තමන්ගේ view එක ක්ලියර් කරගන්න ඕන. ඒකයි මේ ඔක්කොම ටික කාරණා සංසඳහන් කරන්නේ. මේ අත්තන්ගේ පිළිතුරු හැම එකක්ම හරි. වැරදි නෑ. නමුත් ඒක තවත් අපි සාර්ථක කරගන්නට ඕන එකයි. ඒකයි මේ කරුණ සඳහන් කරන්නේ. හොඳයි පින්නතුනි ඒකට උත්තර ටික ඉදිරියේදී ලැබෙනවා. ලැබෙන ගමන් අපේ කරුණ සාකච්ඡා කරනවා. අනිත්‍යතාවය කියන එකත් අපි දැනගන්නට ඕනේ. ඒක පින්නතුනි සාමාන්‍ය ලෝකයේ ඒක මම අන්තිමේදී විස්තර කරනවා. මුලින් කෙටි විස්තරයක් විතරක් කියන්නම්. අනිත්‍යතාවය කියලා කිව්වහම බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ වෙනස් වීම කියලා. නැත්තම් change එක කියලා. දැන් අපි නිරෝගීව ඉන්නවා. නිරෝගී වෙන කෙනෙක් ළඩ වෙනවා. ජීවත් වෙන කෙනෙක් මැරෙනවා. දැන් මේ ගේ තියනවා මේක කැඩලා යන්න පුළුවන්. මේක තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කියන අනිත්‍යතාවය. මේ අනිත්‍යතාවය තේරුම් ගන්න එක අමාරුවන්නේ. මේ අනිත්‍යතාවය බුදුහාමුදුරු තේරුම් ගත්තේ බුදු වෙන කලින්. පැවිදි වෙන්නත් කලින්. ගිහිගෙ ඉන්නෙක් මෙන්නත් කලින් මේ වෙනස තේරුම් ගත්තේ මේ වෙනස් වීම. කොහොමද තේරුම් ගත්තේ? ඔව් බොහොම හොඳයි. සතර පෙර නිමිති දැක්ක වෙලාවේ තමයි මේ වෙනස දැක්කේ. මහල්ලෙක් දැක්කා, ලෙඩෙක් දැක්කා, මලමිනියක් දැක්කා. දැකලා වෙනස් වීම තේරුම් ගත්තා. එදා බුදුහාමුදුරෝ බෝධි මණ්ඩලයේදී බෝගහ යටදී අවබෝධ කරගත්තේ මේ වෙනස් වීම නම් එහෙනම් අර සතර පෙර නිමිති දැක්ක එක අරකට සමාන වෙන්න ඕන. නමුත් ඒක වෙනසක් තියෙනවා. පින්නතුනේ ප්‍රධාන වෙනස තමයි බුදුදහමේ වචන දෙකක් තියෙනවා විපරිණාම සහ අනිච්ච කියලා. මේ වෙනස් වීම කියන එක චේන්ජින් එක කියන්නේ විපරිණාම කියන එක වෙනස් වීම. වෙනස් වීම දකින්න කෙච්චර අමාරුවක් නැහැ. විද්‍යාඥයෝ දැන් ඇටම් එක බෙදලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට බෙදලා මේ චේන්ජින් එක තමයි දැක්කේ. චේන්ජින් එක දැක්කට ඉම්පර්මනන්ස් එක දකින්න බෑ. අනිත්‍යතාවයට වඩා වෙනස් දෙයක්. වෙනස් වීමයි අනිත්‍යතාවය කියන්නේ දෙකක්. මේක හොඳට තේරුම් ගන්න ඒ කියන්නේ ගැටලුවක් තියෙනවා නම් අහන්න. අනිත්‍යතාවය කියලා කියන්නේ මේකයි. අනිත්‍යතාවයට පදනම් වන්නේ හේතුඵල ධම කියන එක. ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් කියන එක. අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? අපි ජීවිතය ගැන කිසියම් අත්දැකීමක් ලබනවා නම් ලබන්නේ අපේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ ස්පර්ශ කළා, දිවෙන් රස විඳලා, කයින් ස්පර්ශය ලබනවා. ඇසෙන් රූපයක් දකිනකොට ඇසයි රූපයයි චක්කු විඥානයයි මේ ටික ඔක්කොම එකට එකතු වෙච්ච තැනක රූපයක් පේනවා. ඒ හේතු ටික නැති වෙනවත් එක්කම රූපය නොපෙනියනවා. හේතු ටික තියෙනකොට අත්දැකීමක් තියෙනවා, එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හේතු ටික නිරුද්ධ වෙනවත් එක්කම මේ අත්දැකීම නැති වෙනවා. අත්දැකීම නැති වෙනවා කියන්නේ ඉතුරු නැතුවම නැති වෙනවා. ආයි පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. උදාහරණයක් කිව්වොතින් අපි කණ්ණාඩිය ඉස්සරහට ගියාම අපිට කණ්ණාඩියේ රූපේ පේනවනේ. අපි කණ්ණාඩියෙන් අයින් වෙනවත් එක්කම රූපය පොඩ්ඩක්වත් ඉතුරු නොවි කණ්ණාඩියේ නැති වෙන රූපේ. අන්න ඒ සිද්ධාන්තයම තමයි අපි ඇසෙන් රූපයක් දැකලා මේ පැත්ත බලනවත් එක්කම මේ පැත්ත බලන්න ඕනේ මෙතනම බලන් හිටියා ශනික වේක නිරුද්ධ වෙනවා. ආයි බලනකොට අලුතෙන් මේ අත්දැකීම ලැබෙන්නේ. කිසිම දෙයක් අතීතයේ ඉඳලා මෙතෙන්ට ආවෙත් නැහැ, මෙතනින් අනාගතයට යන්නෙත් නැහැ. හැම මොහොතෙම මේ හේතු ටික ඇති වෙනවා නිරුද්ධ වෙනවා ඇති වෙනවා නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි බුදුදහමේ කියන අනිත්‍යතාවය. මේකට පදනම් වෙලා තියෙන හේතුඵල ධම. මේක තමයි අපි අන්තිමට අවබෝධ කරගත යුත්තේ. මේක අවබෝධ කරගත්තොත් තමයි අපි ලෝකයට තියෙන ඇලීම නැතිවන්නේ. ඇලීම නැති වුණොත් තමයි ගැටුම නැති වෙන්නේ. එතෙන්දි තමයි නියම මානසික සුවේ තියෙන්නේ. පින්නතුනි, බුදුදහමේ කියන අනිත්‍යතාවය දැක්කොත් අනිත්‍යතාවය දකින කෙනා දුක මොකද්ද කියන එකක් දකිනවා. දුක මොකද්ද කියලා තේරුම් ගන්න කෙනා අනාත්මතාවයක් තේරුම් ගන්නවා. නමුත් පින්නතුනි, වෙනස් වීම තේරුම් ගත්ත කෙනා, චේන්ජින් එක තේරුම් ගත්ත කෙනා දුක දකින්නේ නැහැ. කොච්චර මරණ දැක්කත් ඇතැම් විට රෝහලක මෝචරියක වැඩ කරන්, ඇතැම් විට මල්ශාලාවක මිනි එම්බාම් කරන කෙනෙක් වුණත් ජීවිතය අර්ථය දකින්නේ අනිත්‍ය දකින්නේ නැහැ. එයා විපරිණාමය දකිනවා. එයා සාමාන්‍ය විදියට අර මිනිහ එම්බාම් කරලා ගිහිල්ලා සාමාන්‍ය කාමභෝගී ජීවිතයක් යාගත කරන එයාගේ ජීවිතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. විද්‍යාඥයන් ඇටම් එක බෙදලා ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන බැලුවා, චේන්ජින් එක දැක්කා. ඒගොල්ලන් දුක අවබෝධ කරගත්තේ නැහැ, දුකෙන් නිදහස්ුනේ නැහැ. ඒගොල්ලන්ගේ ලෝභ ද්වේෂ මොහොතේ ගෙහෙමයි. බුදුදහමේ කියන මේ ඉම්පර්මනන්ස් එක දැක්වතින් අර චේන්ජින් එක දකින්න වගේ නෙවෙයි. මේක දැක්ක ගමන්ම යාට ජීවිතේ මහා ප්‍රබෝධයක් ඇති වෙනවා. මෙන්න මේක තමයි අපි මේ ලබන අත්දැකීම අර කණ්ණාඩියේ රූපය ළඟදී ලැබුවා වගේම කිසිවක් ඉතුරු නොකර නිරුද්ධ වෙන මේ අත්දැකීම් තුළ අපි මතකයේ හැටියට යම් කිසි දෙයක් අල්ලගන්නවා. අපි ඇසෙන් රූපයක් දැක්කහම, කනෙන් ශබ්දයක් ඇහුවාම, නාසයෙන් ගඳ සුවඳක් දැක්කහම අපි මේක ඒ මොහොතේ ඇති වෙලා එතනම නැති වෙනවා. රයිස් ඇන්ඩ් ඕවකම්ස් එක දෙකම ඇති වුණ එතනම රයිස් ඇන්ඩ් ඩිසපියර් එක. නමුත් අපි ඒ නැති වෙච්ච එක, ඩිසපිය වෙච්ච එක අපි සත්‍ය දෙයක් හැටියට අල්ලගෙන ඉන්නවා. අන්න ඒ අල්ල ගැනීම තමයි දුක කියලා කියන්නේ. උදාහරණයක් හැටියට කවුරු හරි අපට බැන්නොතින් අපි ඒක සිහි කරනකොටම අපි ඒ බැනපු සිද්ධියට එහෙමම යනවා. අපි දන්නේ නැහැ දැන් මේ සිහි කරන්නේ මනසේ කියලා. ඒ බැනපු එක එතනම නිරුද්ධ වුණා. අර කණ්ණාඩිය ළඟේ රූපයයි වුණා වගේම අපි මේක මතකයේ තියාගෙන ඉන්නවා. මතකයේ කියන්නේ අමුතුවෙන් ගබඩා වෙලා තියෙන දෙයක් නෙවෙයි. ඒක සිහි කිරීමෙන් නැවත ඉස්මතු වෙන දෙයක්. නමුත් අපි හිතන් ඉන්නේ දිගටම මේකේ සිද්ධිය තියෙයි කියලා. අපි අර කල්ලාගෙන ඇතැම් විට බැනපු කෙනාට ඒක අමතකයි දැන්. බැනලා අවුරුදු ගාණක් ගිහිල්ලා අපි ඒක මතක් කර කර අපි දුක් විඳිනවා මේ. ඇතැම් විට එදා ඒ වැරද්ද කරපු කෙනා දැන් හොඳ වෙලා, ඇතැම් විට දැන් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් සමහර විට. නමුත් අපි තාම අර දුක් ටික අල්ලගෙන ඉන්නවා. මෙන්න මේක තමයි පින්නතුනේ බුදුදහමේ කියන සැබෑ අනිත්‍යතාවය. මෙතෙන්ට තමයි අපි අන්තිමට මෙන්නට ඕන. මේක තමයි ඉලක්කය. මෙන්න මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂත්වය. නමුත් ඒක එකපාර අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දීර්ඝ කාලින වැඩ පිළිවෙලකින් යන දෙයක්. නමුත් ඊට කලින් අපි බුදුදහමේ පියවරෙන් පියවර බුදුදහමේ මොකද්ද විස්තර කරන්න කියන එක අපි තේරුම් ගන්නට ඕන. බුදුදහමේ සඳහන් වෙනවා පින්තුනේ කාරණයක්. බුදුදහම තේරුම් ගනිද්දී ආරම්භයේදීම අපේ ළඟ තියෙන ඕන ලක්ෂණ ටිකක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ දහමෙන් ප්‍රයෝජන ගන්න නම් අපේ ළඟ තියෙන ඕන ලක්ෂණ කීපයක් තියෙනවා. එන් එකක් තමයි ටිකක් ලෝභකම අඩු වෙන්නට ඕන. බුදුදහමේ විශේෂ වචනයක් තියෙනවා අභිජ්ජහ කියලා. අභිජ්ජහ කියන්නේ දැඩි ලෝභය කියන එක. දැඩි ලෝභය අඩු වෙච්ච කෙනෙකුටයි බුදුදහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කමකට තියෙන්නේ. දැන් මේ පින්නතුන්ගේ ඒ අභිජ්ජහ දැඩි ලෝභය කියන එක නැහැ. ඒක දුරු කළ තියෙන. ඒ දුරු කර නිසා තමයි අද මෙතන ඉන්නේ. ඒ දැඩි ලෝභයෙන් තියෙන කෙනෙකුට මේ වගේ බණක් අහන්නට කාලයක් කැප කරන්නට එයාට හිතේ දෙන්නේ නැහැ. ඇතැමිට මාසයකටවත් දවසක් එහෙම ගෙදරින් නික්මෙන තරම් අදහසක් එයාගේ නැහැ. දැන් ඔබ මෙතන ඉඳීම තුලින්ම හිතන්න ඔබ ගැන ඔබ සතුටු වෙන්න මේ දැඩි ලෝභය කෙනක ඔබ ඉක්මවල තියෙන. ඒක ඔබ ළඟ නැහැ. එකපාර ලෝභය නැති කරන්න බෑ. නමුත් දැඩි ලෝභය කෙනක මුලදීම නැති කරගන්නට ඕන. දැඩි ලෝභය කියන එක හානි කරන දෙයක්. ඊළඟට ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා අපේ ළඟ ප්‍රයෝජනට ගන්න තියෙන්නට ඕන. එකක් තමයි අපේ හිතේ අමනාපකම් කියන එක අඩු වෙන්නට ඕන. අනිත් අය පිළිබඳව තියෙන දැඩි අමනාපය අඩු වෙන්නට ඕන. මෛත්‍රී සහගත වෙන්නට ඕන. ඒ කියන්නේ බුදුදහමේ අවසාන ඉලක්කය තමයි මානසික සතුට. මනසේ සැනසීම තමයි බුදුදහමෙන් බලාපොරොත්තු වෙන අවසාන ඉලක්කය. ඒ මානසික සුවපත් භාවයේ මානසික සුවතාවයේ සඳහා තියෙන ඕන ප්‍රධානම කරුණක් තමයි මෛත්‍රිය කියන එක. මිතුරු බව කියන එක. අනිත්‍යය කෙරෙහි තියෙන අමනාපය අඩු වෙන්නට ඕන. නිතරම අනිත්‍යය ගැන අමනාපය නම් හිතේ තියෙන්නේ හිතට ලොකු වලයක් ඒක. හිතට ලොකු අසහනයක් නිතර ඒක තමයි මතක් වෙන්නේ. ඇතැම් විට මේ ඇමරිකාවේ ඇවිල්ලා ඇමරිකාවේ ලැබෙන සුවයත් ලබන්න බෑ නේද? අර හිතේ අමනාප කන්ටි ගහවිලා නේ ඇතුලෙන් පිච්චි පිච්චි ඉන්නේ නේ. දැන් මෙච්චර හොඳ රටකට ඇවිල්ලා හොඳ පරිසරයක ඉඳගෙන හොඳ අධ්‍යාපනයක් ලබලා ඉන්න අපි මේ අමනාපය ආවොතින් අර හිතේ තියෙන මානසික සුවය අපේ නැති වෙනවා. ඒ නිසා පළවෙනි ලක්ෂණය මතක තියාගන්න අපේ ළඟ අමනාපකම් අඩු වෙලා මෛත්‍රී සහගත කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේක තමයි කරණීයමෙත සූත්‍රයේ සඳහන් වෙන්නේ. පින්නතුනි හොඳට මතක තියාගන්න ධර්මයේ පිළිපැදීමේදී අපට ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා. ඒ තමයි කරණීයමෙත සූත්‍රය. ඒකේ තියෙන කරුණ හොඳට අධ්‍යයනය කරන්න හොඳට බලන්න ඒක. ඒ වගේම අනිත් වැදගත් සූත්‍රය තමයි සතිපට්ඨාන සූත්‍රය. මේ සූත්‍ර දෙක විතරක් පරිහරණය කරත් අපට ඇති ජීවිතේ ජය ගන්න. මොකද සූත්‍ර දෙක කර්ම සූත්‍රයයි සතිපට්ඨාන සූත්‍රයයි හරියට ඇඳේ කොට්ටේ දෙපැත්තේ තියාගන්න ඕන සූත්‍ර දෙකක් වගේ. ඔව් ඒ තරම් අත් දෙක දෙපැත්තෙන් දකුණු අතේ වම් අතේ තියාගන්න වගේ සූත්‍ර දෙකක් මේ දෙක. එතකොට මෙතෙන්ද කියන ප්‍රධාන කාරණයක් තමයි මෛත්‍රිය කියන එක. කොච්චරනම් අපි මෛත්‍රී සහගතද කියන කාරණය මතයි අපට කොච්චර දුර ධර්මයේ තුලින් යන්න පුළුවන්ද කියලා බලන්න ප්‍රධානම කරුණ. පින්නතුනේ මෛත්‍රිය කොච්චර අපි දිනු වෙන්න ඕනද කියලා කියනවා කරණීයමෙත සූත්‍රයේ. කොහොමද කියන්නේ? ඔව් බොහොම හොඳයි. අම්මා කෙනෙක් එකම පුතෙක් කියනවා නම් එකම පුතෙක් හරි දුවෙක් හරි ඉන්නවා නම් අන්නේ පුතාට හෝ දුවට යම්කිසි ආදරයක් සෙනෙහසක් දක්වනවා නම් අන්න එවෙනම ඌ සෙනෙහසකින් අනිත් අය කෙරෙහි බලන්න කියලා. එහෙම බලනවා නම් පින්නතුනේ අපේ හිත කොච්චර නම් වෙනස් වේදද? අද අපි අනිත්‍යය ගැන කරන විවේචන කොච්චර අඩු වේද නේ? අපේ ජීවිතේ වටිනාම කාලය වැය වෙන්නේ මොනවටද? අනිත්‍යය විවේචන කරන්න කියලා නේ සමහර අයගෙන. කොච්චර නම් අපේ වචන ගාන අඩු වේද මේත් එක්ක? අනිත්‍යයේ වැරදි අඩුපාඩුවකදී කොච්චර නම් අපි සමාව දේද නේ? අනිත් කෙනෙක් දැක්කහම හිතේ ඇතිවන පීඩනය කොච්චර නම් අඩු වේද නේ? තමන්ගේ දුව පුතා වගේ බලන්න පුළුවන් නම්. ඒක තමයි උපරිම. නමුත් එතෙන්ට එකපාරෙන්න බෑ. නමුත් ටිකෙන් ටික හරිය අපි ඒක දිනු කරගන්නට ඕන. අනිත් කාරණේ තමයි මෛත්‍රිය දිනු වෙනකොට පින්නතුනි මතක තියාගන්න අපිත් එක්ක ඉතාම අමනාප දෙන්නේ. දෙන්නම අපිත් එක්ක අමනාපයි. අපිත් එක්ක අමනාප දෙන්නේ ගහ බැන ගන්නකොට ගහ ගන්නකොටවත් අපට සතුරු වෙන්න බෑ. දැන් සමහර අය කැමතිනේ අපි සතුරු දෙන්නේ ගහ ගන්නකොටනේ හොඳ වැඩේ කියලානේ. ඔව්. පින්නතුනි අන්න එවැනි වෙලාවකදීත් අපට පොඩ්ඩක්වත් සතුරු වෙන්න බෑ. අපේ මෛත්‍රිය තියෙනවා නම්. ඒ දෙන්නගෙත් අපි මෛත්‍රිය ප්‍රාර්ථනා කරන්නේ. ඒ දෙන්නා සමග වෙන කියලා ප්‍රාර්ථනා කරන්නේ. මෙන්න මේ මෛත්‍රිය කියන එක ඉතාම වැදගත් ලක්ෂණයක්. අපි ධර්ම මාර්ගේ යන්නට කොච්චරනම් Tamanට සුදුසුකම් තියෙද කියලා බලන කාරණය. දෙවෙනි කාරණය තමයි අවංක භාවය කියන එක. දැන් කරණිමෙත සූත්‍රයේ තියෙන සක්කෝ උජෝච කියලා. උජෝච කියන්නේ මෙන්න මේකයි. සාමාන්‍ය ඔනස්ටි කියන එක අනිත් ආගම්වල සමහර ලෝකේ පිළිගත්තු අය අදහනවා. නමුත් බුදුදහමේ උජෝච කියලා නැවතිලා නැහැ. නැවත වචනයක් කියනෝනේ සෝජෝජ කියලා. ඔ වඩාත්ම ඍජු වෙන්න. 100ට කීයක් ඍජු වෙන්න ඕනද? අවංක වෙන්න ඕනද? 100ට 100ක්ම අවංක වෙන්න ඕන. මේ ධර්ම මාර්ගය යද්දී තරම් අවංක භාවයක් අපේ තියෙනට ඕන. අවංක භාවයේ නැමැති ගුණය තියෙනවා නම් අනිත් පැරදී ඔක්කොම ටික හදාගන්න පුළුවන් අපට. කිසියම් ගැටලුවක් නෑ. අවංක නම් තමයි. අවංක භාවයේ මූලික පදනම තමයි ඇත්ත කතා කිරීම. සත්‍ය කතා කිරීම. එතකොට මේ පිනතුන් අහලා ඇති අඟුලිමාල ගැන. අඟුලිමාල අච්චර මිනිමරුවෙක් වෙලා අඟුලිමාල වෙනස් කරන්න බුදුහාමුදුරන්ට වාක්‍ය දෙකයි කියන්න උනේ. අඟුලිමාල මම නැවතුණා ඔබ නැවතින්න කියලා. වාක්‍ය දෙකෙන් වෙනස් වුණා. දහස් ගාණක් මිනිසු මරපු කෙනා වාක්‍ය දෙකෙන් වෙනස් වුණා. එයා අවංග කෙනෙක් උනේ ඒකයි. නමුත් මතක ඇති මේ පිනතුන් මතක ඇති උරුවේල කාශ්‍යප ගැන නේද? දහම් පාසල යන කාලේ මේ ගැන ගන්න ඇති. අර තුන් බෑග් ජැකට් ජැකලියන් ගැනනේ උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියලා. ඔව්. ඒ උරුවේල කාශ්‍යප කියන්නේ ආගමික නායකයෙක්. ඒ උරුවේල කාශ්‍යප දමණය කරන්නේ එහෙම පහසු වුණාද? ඔව් උරුවේල කාශ්‍යප එහෙම සත්ව ඝාතනය කරපු කෙනෙක් නෙමෙයි අවිහිංසාවාදී කෙනෙක්. ආගමික සාස්ත්‍රවරයෙක්. නමුත් උරුවේල කාශ්‍යප වෙනස් කරන්න බුදුහාමුදුරන්ට සතියක් විතර ඔහු ඉන්න ආශ්‍රමයේ ඉන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි ධර්මයේ සඳහන් වෙනවා ඔහු වෙනස් කරන්න බුදුහාමුදුරන්ට ඊරිද බල 1500 ගණක් පානුණා කියලා. ඊරිද බල 1500 ගණක් පානුණා ඔහු වෙනස් කරන්න. ඇයි ඒකට හේතුනේ? ඔහු අවංක කෙනෙක්ුනේ නැහැ ඒකයි. ඔහු අවංකකම නැත්තම් බුදුහාමුදුරන්ට ලොකු උත්සාහයක් ධර්ම වල තියෙන ඔයගොල්ලන් වෙනස් කරන්න. අවංක නම් මිනිමරුවෙක් වුණත් වෙනස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ආනන්තර පාප කර්ම කරපු කෙනෙක් හැර අනිත් ඕනම කෙනෙක් මාර්ගඵල ලබන මට්ටමට ගන්නත් පුළුවන්. ඒ තරම් හැකියාවක් තියෙන මේ අවංක භාවය නිසා. ඊළඟ ලක්ෂණය තමයි ප්‍රඥාව කියන එක. හොඳ තියුණු නුවණක් තියෙනවනේ බුදුදහම කියනකොට දහම කියනකොට ඒක අවබෝධ කරගැනීමේ ඉතාම තියුණු බුද්ධියක් තියෙනට ඕන. එතන මෙන්න මේ ලක්ෂණ ටික. පළවෙනි ලක්ෂණය මෛත්‍රිය. දෙවැනි එක අවංක භාවය. තුන්වෙනි එක ප්‍රඥාව. යා. ඈ ඉංග්‍රීසියෙන් කියනවා නම් පළවෙනි එක තමයි loving kindness. ඊළඟ එක honesty. ඊළඟ එක wisdom. ඔව්. These are the primary qualifications that if you wish to practice Buddhism or get the result in Buddhism, you should have these three qualities at the very beginning. එතකොට මෙන්න මේ තුන ආරම්භයේදී තියෙනට ඕන. ආරම්භයේ තියෙන විතරක් නෙවෙයි ධර්ම මාර්ගයේ යද්දී මේ තුන තමයි අපේ ටිකෙන් ටික දිනු වෙන්නේ. මොනවද ඒ ගුණංග ටික? මෛත්‍රිය, අවංක බව, ප්‍රඥාව. ආය කියන්නේ? ඔව්. එතකොට තමන් ධර්මය අහලා කොච්චරනම් තමන් ධර්මය අහලා තියෙනවද? ඒ ධර්මයෙන් තමන් කොච්චර ප්‍රයෝජන අරගෙනද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. එතකොට තමන් ධර්මයේ රිසල්ට් එක අරගෙනද කියලා තමන්ටම බලන්න තියෙන ලක්ෂණය තමයි මේක. සමහර අය ජීවිතයේ සාර්ථකත්වයේ ධර්මයේ සාර්ථකත්වයේ කියලා මනින්නේ මේකෙන් නෙවෙයි. ඇතැමිට හුඟක් දාන දීලා තියෙනවා නම් ඒව පින්කම් තමයි. ඒව හොඳයි. දාන දීපු මම මෙච්චර දන් දුන්න කියලා සාර්ථකයි කියලා හිතනවා. ඒක පින්කමක් තමයි. සුගතිගාමි වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් ඒක නෙවෙයි නියම සාර්ථකත්වය. දැන් ලංකාවේ නම් සමහර කෙනෙක් කියනවා මම මෙච්චර වාර ගණන් සිරිපාදේ ගිහිලා තියෙනවා. නේද? මම මෙච්චර වාර ගණක් වට වන්දනාවේ ගිහිලා තියෙනවා. මම මෙච්චර වාර ගණක් ජයශ්‍රී මහා බෝධි වන්දනා කරන්න ගිහිලා තියෙනවා. කියලා වාර ගණ ලියාගෙන තියෙනවා. හොඳයි ලියාගෙන තියෙන එක හොඳයි ඒක කුසලයක් පිනක්. නමුත් ඒක නෙවෙයි බුදුදහමෙන් ප්‍රයෝජන ගත්තාද කියලා බලන සාධකය බලන කාරණය. එතකොට තමන්ට එන්න තමන්ගේ ළඟ අනිත්‍යය පිළිබඳව තියෙන අමනාපකම් අඩු වුණා නම් අවංක භාවයේ වැඩි වුණා නම් බුදුදහමෙහි කියන ආකාරයට ප්‍රඥාව දිනු වෙන විදිහෙහි නුවණක් තමන්ට වැඩි දියුණු වුණා නම් අන්න බලන්න තමන්ටම තමන් ගැන හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. මෙන්න මේකට තමයි කියන්නේ ධම්මා දාස කියලා. ධර්මයේ නැමැති කණ්ණාඩිය කියලා. අපි ගැන බලන්න අපිටම බලන්න පුළුවන් කණ්ණාඩියක් මේක. කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා. නේද? ඒක කණ්ණාඩි. දැන් බුදුහාමුදුරුවෝ කියනවා අපිට තමන්ටම තමන් කණ්ණාඩියක් වෙන්න කියලා. ස්පෙක්ටකල්ස් තියෙනවා, මිරර් තියෙනවා. මොහොන බලන කණ්ණාඩිය තියෙනවා, ඇස් දෙකේ දාන කණ්ණාඩිය තියෙනවා. මේ දෙකෙන් මොන කණ්ණාඩියද අපි වෙන්නට ඕන? ඇස් දෙකේ දාන කණ්ණාඩියද මොහොන බලන කණ්ණාඩියද? මොහොන බලන. ඔව් බොහොම හොඳයි. ඇස් දෙකෙන් බලන කණ්ණාඩියෙන් අපි බලන්නේ පිට අනිත් ඇය දිහා. මුහුණ බලන එකක් තියෙනවා අපිට. නමුත් වඩාම වැදගත් වෙන්නේ මුහුණ බලන කණ්ණාඩිය. මුහුණ බලන කණ්ණාඩියෙන් තමයි අපටම අපේ අඩුපාඩු තේරෙන්නේ. සාමාන්‍යයෙන් අපි බලන්නේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපේ රූපයේ තියෙන අඩුපාඩුකම් විතරයි නේද? නමුත් ධර්මයේ නැමැති කණ්ණාඩියෙන් අපි බලන්නේ අපේ ඇතුලේ හිතේ තියෙන අඩුපාඩුත් ඔක්කොම බලනවා අපි. පින්නතුනේ අපි බොහෝ විට සලකන්නේ අපේ ශරීරයට. අපේ ශරීරයට තමයි අපි බොහෝ විට සලකන්නේ. නමුත් ඇත්තටම අපි අපේ ජීවිතයට සලකනවා නම් අපි සලකන්න ඕනේ මොකටද? අපේ හිතටයි අපි සලකන්නට ඕන. හිත තමයි අපි කොච්චර සතුටෙන් ඉන්නවද කියන තීරණය කරන ප්‍රධානම කාරණය වෙන්නේ. අනිත් දේ තමයි අපේ ශරීරය ටිකෙන් ටික වෙනස් වෙනවා. අපි කොච්චර මේ ශරීරයට සැලකුවත් ශරීරයේ වයසට නොගිහින් ඉන්නවද? නෑ. අපේ ශරීරයට කොච්චර කෑම දුන්නත් එක දවසක් ඉවතින් අනේ දැන් මේ අවුරුදු ගාණක් කන දුන්නේ අද කෑම නොගෙන ඉන්න කියලා. ඈ සමාව දෙනවද? නෑනේ. දැන් මෙච්චර හුස්ම ගන්න තියනව නේද? දැන් එක විනාඩියක් හුස්ම නොගෙන ඉන්න අනේ කියලා කිව්වොතින්. ඈ ඔව් අපේ ශරීරය අපට සලකන්නේ නෑ. එකපාරක් මේක හිත මෙතනින් අයින් වෙනවා. ඔව් එතකොට හැමදාම අපේ ශරීරය පිරිසිදු කරන එක දවසක් ඉවතින් අනේ අද මූණ හොදන්න එපා අද නිකන් එමු අද කියලා කිව්වොතින් මොකද තත්ත්වෙනේ? පින්නතුනි අපේ ශරීරයට අපි හුඟක් සැලකුවට ශරීරය නැවත අපට සලකන්නේ නෑ. ශරීර ස්වභාවයක. ඒ විතරක් නෙවෙයි මෙච්චර සලකන ශරීරය මෙච්චර අපි සලකන අපේ ශරීරය කවදා හරි දවසක මොකද වෙන්නේ? ඔව් අපට අහිමි වෙනවා මේක. අපට අහිමි වෙනවා. තව බලන්න වැඩි වුණොත් තව අවුරුදු 100ක් යද්දී 100ක් යන්නේ නැහැ. ඇතැම් වෙලාවට අවුරුදු 50ක් යන්න පුළුවන්, 20ක් යන්න පුළුවන්, 10ක් යන්න පුළුවන්. දැමිට අවුරුද්දකින් වෙන්නත් පුළුවන්. දැමිට මම මේ පිනතුන් කාටත් කලින් මම යන්නත් පුළුවන්. ඉතින් ජීවිතවල ස්වභාවය ඒක. එතකොට පින්නතුනි ඒ මොහොතේදී මේ ශරීරයේ භෞතික වශයෙන් මුකුත් වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි දැන් සම්පූර්ණ විශ්වාසය තියාගෙන ඉන්නේ අපේ මේ ශරීරයට. නමුත් මරණයේදී බලන්න පින්නතුනි මේ ශරීරේ බරවත් අඩු වෙන්නේ නැහැ පොඩ්ඩක් අරනේ. බරත් පොඩ්ඩක් වැඩි වෙනවා. ඔව්. එතකොට බලන්න එහෙනම් අපි මේ සම්පූර්ණ විශ්වාසය තියාගෙන හිටියේ මේ ශරීරයට විතරයි නම් ඒ ශරීරය අහිමි වෙන දවසේදී පින්නතුනි අපට අපි ගැනම ලොකු දුකක් ඇති වෙනවා. අපි මොකද්ද මෙච්චර කලකලේ කියලා. ඒ නිසා අපි ඇත්තටම අපට සැලකුවා නම් අපි සලකන්න ඕන අපේ හිතට. අපේ හිතට කොහොමද අපි සලකන්නේ? අපේ හිතට සලකන්නේ අපි හිතට අකුසල චේතනා ඇති නොවන විදියට, ලෝභ දේශ මොහ හැකිතා කඩු වෙන විදියට අපි හිතන ක්‍රමය, අපේ චින්තනය වෙනස් කර ගැනීම. අන්න එහෙම වුණොත් තමයි අපි නියම විදියට අපට සැලකුවා වෙන්නේ. නැත්තම් අපේ ශරීරය හොඳ ලස්සනට තියලා පිරිසුදු කළාට විතර අපි අපට සැලකුවා වෙන්නේ නැහැ. ඇයි ඒ? අපේ ශරීරය කොච්චර ලස්සනට කොච්චර පිරිසිදුවට තිබුණත් අපේ හිතේ අපිරිසිදු නම්, හිතේ තියෙන කෙලෙස් නම්, ලෝභ දේශ නම් අපි හුඟා දුකෙන් ඉන්නේ. ඒ නිසා හිත ලස්සන කරගන්න තමයි මෙන්න මේ ගුණාංග තුන වැඩි වීමේ ලක්ෂණය තමයි මෛත්‍රිය, අවංක භාවය, ඒ වගේම ප්‍රඥාව කියන මෙන්න මේ කරුණ තුන වැඩි වෙන්න අපේ වැඩි වෙන්නේ මෙන්න මේ හිතේ පිරිසිදු බව. හිතේ පිරිසිදු බව වැඩි වෙන්න අපට මොකද වෙන්නේ? අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. අපේ තියෙන දුක් කරදර අඩු වෙනවා. මෙන්න මෙතෙන්ට තමයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. එතකොට ඒක ලබා ගන්න මාර්ගයේදී පළවෙනි පියවර තමයි පින්නතුනි, ආරම්භක පියවර තමයි. බුදුදහමේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම තියෙන කාරණේ තමයි ප්‍රඥාව දියුණු කරගන්නේ කොහොමද කියන කාරණේ. ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවට හුඟක් නම් බුදුදහමේ තියෙනවා. එයින් එක නමක් තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අපි right view කියනවා, right understanding කියනවා, correct view කියලා කියනවා, wisdom කියනවා, intelligence කියලා කියනවා. මේ හුඟක් වචන ඉංග්‍රීසියෙන් කිව්වත් බුදුදහමේ කියන මේ සම්මා දිට්ඨියට හෝ ප්‍රඥාවට සම්පූර්ණ අර්ථයක් වෙන්නේ නැහැ ඒක. අපි සාමාන්‍ය ළඟ යන තේරුම් ටිකක් තමයි දෙන්නේ. මොකද මේ වචන විවහාර කරන ලෝකෙ අනිත්‍යයත් ඉන්නවා. නමුත් ඒ අය ඉන්ටෙලිජන්ස් උනාට, එයා ඉන්ටෙලිජන්ට් උනාට, එයාගේ ළඟ විස්ඩම් තිබුණට, එයා දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. නමුත් බුදුදහමේ කියන මේ සම්මා දිට්ඨිය, මේ නුවණ, මේ ප්‍රඥාව ඇති වෙන්න ඇති වෙන අපේ ගුණාංග ටික වැඩි වෙනවා, අපේ මෛත්‍රිය දිනු වෙනවා, ප්‍රඥාව වැඩි වෙනවා. ලෝකෙ ගැන බලන ආකල්පය සම්පූර්ණයම වෙනස් වෙනවා අපි. මෙන්න මේ වෙනස් කරන මගෙහි පළවෙනි පියවර තමයි, ආරම්භක පියවර තමයි, සම්මා දිට්ඨියේ මුල්ම පියවර තමයි කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ අපේ හිත මුල් වෙලා අපි හොඳ කර්ම කරුවොත් ඒවට හොඳ විපාක තියෙනවා. අපේ හිත අපිරිසිදු වෙලා අපේ නරක දේවල් කරෝතින් ඒක අපට දුක් විපාක ලැබෙනවා කියන විශ්වාසය. මේක තමයි ප්‍රඥාවේ මුල් පියවර. සම්මා දිට්ඨියේ ආරම්භක පියවර තමයි මෙන්න මේක. As a Buddhist, we have to practice our intelligence or right view. Right view is divided into two. First thing is the confidence of the karmic force. When we do some good deeds with the pure mind, we will have the good results. If we do something with wicked mind, we will have the bad results because of polluted mind. එතකොට මෙන්න මෙතන තමයි ධර්මයේ බෞද්ධයෙක් වශයෙන් එන පළවෙනි පියවර. බෞද්ධයෙක් වශයෙන් ජීවිතේ වෙනස් වීමක් කරා එන පියවරෙහි ආරම්භක පියවර තමයි මෙන්න මේක. මොකද්ද? කර්මඵල විශ්වාස කිරීම. මොකද්ද විශ්වාසය කියලා කියන්නේ? අපේ හිත පිරිසිදුව හොඳ දේවල් කරවතින් අපට හොඳ ආනිසංස ලැබෙන්නේ. අපේ හිත පිරිසිදු වුණොතින් අපට ලැබෙන්නේ අයහපත් විපාක. මෙන්න මේක ගැන හරි හැඟීමක් යම් කිසි කෙනෙකුට ඇති වුණොතින් එයා කැමති වෙනවද අකුසල් කරන්න? එයා කැමති වෙනවද හිත පිරිසිදු කරගෙන කයින් වචනෙන් අයහපත් දේවල් කරන්න? එයා කැමති වෙන්නේ නැහැ. එයා පරලෝ ජීවිතය විශ්වාස නොකරත් එයා දන්නවා මේ ජීවිතය තුළදීම හිත අපිරිසුදු වෙලා යමක් කළොතින් තමන්ට දුක් විපාක ලැබෙන්නේ. දැන් බලන්න, හිතේ දැඩි ලෝභයක් යමක් ගැන තියෙනවා නම්, හිතේ දැඩි ලෝභයක් යමක් ගැන තියෙනවා නම් අපට හිත ફોકસ කරනවත් බෑනේ යම් කිසි දෙයකට. නිතර මරදී ගැනනේ හිතන්නේ අපට. දෙයක් දෙන්න ගියත් ඒ ගැනම වැඩිපුර හිතන්නේ. වැඩිපුරම හිත තියෙන්නේ ඒ දෙයත් එක්ක. දැඩි ලෝභය තියෙන කෙනාට ඇතැම්මිට අර පිරිමැස්ම කියලා සමහරයන් හුඟක් ලෝභ වෙනවා. අර පිරිමැස්ම හොඳයි. නමුත් හුඟක්ම ලෝභ වෙන ගියහම පින්නතුනේ අපේ ජීවිත අපි වැඩිපුරම හිතලා තියෙන ඒ ටික. දැන් බලන්න, ජීවිත අන්තිම කාලේ වන විට බලන තමන්ගේ ආපස්සට තමන් ගත කරපු ජීවිත අතීතය බලන්න. බලනකොට පින්නතුනේ තමන්ට තේරෙන තමන් සතුටෙන් හිටිය අවස්ථාවක් තියෙනවා නම් ඒ හිත පිරිසිදුව හිටිය අවස්ථා ටික විතරයි. අනිත් අවස්ථාවලදී අපි දැඩි හිත් පීඩාවෙන් ඉඳලා තියෙනවා. ඒ නිසා එතෙන්දි තමන් කැමති වෙන්නේ නැහැ හිතේ පීඩා ඇති කරගන්න. ඒ නිසා හැකිතාක් හිත පිරිසුදු කරගන්න උත්සාහ කරනවා. ඒ සඳහා එක අතකින් හොඳ කර්ම කරනවා, අනිත් අතින් භාවනා අරමුණක යෙදෙනවා අනිත් අතින් සිල්වත් වෙනවා. ඒ නිසා හිත පිරිසුදු වීම සඳහා කරන කුසල කර්ම හැටියට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් වාර ගණන් කරනවා. හැමදාම ජීවිතයේ දවසේ ගත වෙනකොට රාත්‍රී කාලේ බලන්න මං අද කරපු හොඳ දේවල් මොනවද කියලා. රැකියාව හොඳට කරා නම්, රැකියා ස්ථානයේ කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් අවස්ථාවෙදි කළා නම්, ගෙදරදී තමන්ගේ අම්මා තාත්තට හොඳට සැලකුවා නම්, නැත්නම් දරුවන්ට කරුණාවෙන් ආහාර පාන ආදී ටික සකස් කළ දුන්නා නම්, තමන්ගේ ස්වාමියාට හොඳට සැලකුවා නම්, ඒ දවසේ අඩු ගානේ බුදුහාඳුර වෙනුවෙන් පෑන් කෝපයක් හරි පූජා කළා නම්, මෙන්න මේ ටික තමන්ට ඒ දවසේ වැඩිපුර සිදුවීම් ගානක් මතකෙට එන්නට ඕන. දන් දීම විතරක් නෙමෙයි, තමන් හොඳට සීලයක් රැක්කා, තමන් හොඳට කාලය ගත කරද්දී තමන්ගේ හිතේ මෛත්‍රී භාවනා වැඩුවා, මෙන්න විනාඩි 10ක් විනාඩි 15ක් මං අද මෛත්‍රී භාවනා වැඩුවා. වාඩි වෙලේ ඉනිරව් විතරක් නෙමෙයි, අපිට ගමන් කරනකොට, ඩ්‍රයිව් කරනකොට, මගතොට යනකොට, ගෙදර කෑම බීම උයනකොට අපිට මෛත්‍රී භාවනා දිනු කරන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම අපි ප්‍රයෝජන ගන්නට ඕන. මෙහෙම ප්‍රයෝජන ගත්ත ප්‍රමාණයට පින්නතුනේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සුකෝ පුඤ්ඤස්ස උච්චෝ කියලා. යම් කිසි කෙනෙක් වැඩිපුර කුසල දහම් පින් දහම් කළා තියෙනවා නම් ඒ වැඩිපුර කළ ප්‍රමාණයට ජීවිතයේ සතුටයි රැස් කරගෙන තියෙන්නේ. දැන් මේකට තමයි අපි අතීතයේ අය කිව්වේ පින් පොතේ ලියලා තියෙනවා කියලා. පින් පොතේ කියන්නේ නැත්නම් මතක් වෙන්නේ ඒ කරුණ ටික තියෙන එක. නමුත් එහෙම නැති වුණත් ඇත්තෙම තමන්ට තමන් ගැන මතක් කරගන්න පුළුවන් තමන් එදිනෙදා කරන දේවල්. මෙන්න මේකෙන් දිනු වෙන ගමන් පින්නතුනේ මෙන්න මේ පින් දහම් කරන ඒවා බෞද්ධයන්ට විතරක් නෙවෙයි උරුම වෙලා තියෙන්නේ. මේ පින් දහම් කරන එක බෞද්ධයන්ට විතරක් නෙවෙයි උරුම වෙලා තියෙන්නේ, බෞද්ධ නොවන අයත් මේ පින් දහම් කරනවා. අනිත් කාරණය තමයි මේ පින්කම් ටිකෙන් විතරක් පින්නතුනේ අපට සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන්න බෑ. මේ පින් දහම් කරන්න කරන්න අපේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ලොකු ජීවිතයේ ශක්තියක් ලැබෙනවා. අපේ ආධ්‍යාත්මික ශක්තිය, අපේ ස්පිරිචුවලිටි එක ඩෙවලොප් වෙනවා. අනිත් පැත්තෙන් අපට අකුසල කර්ම දහම් විපාක දෙන්න තියෙනවා නම් ඒව හුඟක් යටපත් වෙනවා මේ කරන කුසල දහම් වල අනිසංසෙ. දැන් මේ පින තුන අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ මහා පින කානිසංසයකින්. එහෙම නැත්නම් ඇතැමිට මව කුසේදී මිය යන තිබුණා, ඇතැමිට කුඩා කාලේදී මිය යන තිබුණා, ඇතැමිට අනතුරුවටපත් වෙන තිබුණා, ඇතැමිට අතපය නැති වෙන තිබුණා, ඇස් දෙක අන්ධ වෙන තිබුණා. මේ නොයේ අනතුරු වලින් බේරිලා අද ඉන්න තත්ත්වෙට මේ ඇවිල්ලා ඉන්නේ. හිතන්නක මේ නිකන් දෙයකින් කියලා. ඉතාම ඉහළ කුසලයේ කානිසංසයක් විදිහට මේක. ඒ විතරක් නෙවෙයි පිනතුනේ. ඒ විතරක් නෙවෙයි. අපි මේ ගත කරන අද මේ වටපිටාව මේ පහසු කණ්ඩික පිනතුනේ හිතන්නේ පානිකන් ලැබිට දෙයක් කියලා. මනුස්ස ලෝකේ වුණත් පිනතුනේ හැම දිනාටම මේ පහසු කණ්ඩික නැහැ. මේ පහසු කණ්ඩික නැහැ. බලන්න සමහර රටවල් තියෙන ඉතියෝපියාව, සෝමාලියාව, සයිබීරියාව වගේ රටවල්. ඒ වගේ රටක කෙනෙක් ළමෙක් පිනතුනේ එළියක ඉඳලා මේ දිහා බැලුවොතින් අවදාවත් මේ රටකට ආපු නැති ළමෙක්, ඒ වගේ දුප්පත් රටක ඉන්න ළමෙක් එළියේ ජනේලයකින් ඉඳගෙන මේ දිහා බැලුවොතින් මේ ඇතුළ දිහා බැලුවොතින් ඒ ළමයට මොකක් හිතේවිද? ඒ ළමයට කිසිසේත්ම හිතාගන්න බැරි වේ මේ මනුස්ස ලෝකේ කියලා. ඇයි? මේ වගේ ලස්සනට පිරිසිදුවට මේ වගේ ආලෝකවත් තියෙනව දැකලා ඒ ළමයා පුදුම වෙයි, මේනම් මනුස්ස ලෝකේ වෙන්න බෑ කියලා. නමුත් අපට මේ ටික නිතරම අපි පරිහරණය කරන නිසා අපට එච්චර මේක වටිනාකමක් අද දැනෙලා නැහැ. ඕකම තමයි පින්නතුනේ දිව්‍ය ලෝකෙ ගියත් වෙන්නේ. දිව්‍ය ලෝකෙ ගියත් ලොකු වෙනසක් නැහැ අපට. අද එතෙන්ට අද මෙතෙන්ට සාපේක්ෂව කරන ලොකු දෙයක් වගේ දැනුණට එතෙන් ගියාට පස්සේ මුල් ටිකේදී යම් කිසි වෙනසක් දැනුණාත් පස්සේ ඒක සාමාන්‍ය දියක් බවට පත් වෙනවා. ඒකයි සාමාන්‍ය ස්වභාවය. එතකොට අපි මේ පහසුකම් ටික පින්නතුනේ විඳින්නේ නිකන් නෙවෙයි, ලොකු පින කානිසංශයක් විදියට. ඒ ආනිසංශය ලබන්න පිනතුනි හිතන්න එපා සාමාන්‍ය කුඩා පින්දහාමයේ කළ තියෙන කියලා. ඉතාම ඉහළ පින්දහම් අපි මේ කළ තියෙන්නේ. ඒ පින්දහම ආනිසංශය තමයි අපේ ජීවිතයම කියලා කියන්නේ. අපේ ජීවිතය දිහා දැක්කම මේක හිතා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ රටක මේ වගේ පහසුකම් ටිකක් විඳින්නේ පිනතුනි තමන්ගේ උත්සාහය විතරක් නෙවෙයි. තමන්ගේ උත්සාහය විතරක් නෙවෙයි. අපේ ජීවිතේ ලොකු බලපෑමක් කළා කියනවා මෙන්න මේ පින්කම් ටිකෙන්. ඒ පින්කම් ටිකේ ආනිසංසය තමයි අපි මේ විඳින්නේ. ඒ විඳින ගමන් පින්නතුනේ මතක තියාගන්න, අපි හොඳ කර්ම ශක්තියෙන් නැවත නැවත මේ ජීවිතේ කරනකොට අපට ආනිසංස කීපයක් ලැබෙනවා. මොනවද අපට ලැබෙන ආනිසංස? අපට නිරෝගී භාවය ලැබෙනවා. අපට දිගස්ත්‍රි ලැබෙනවා. අපට හොඳ රූප සම්පන්නිය ලැබෙනවා. අපට හොඳ මිතුරන් ඇසුරු කරන් ලැබෙනවා. අපට හොඳ දරුවන් ලැබෙනවා. අපට හොඳ අපට සම්බන්ධ වෙන අය හොඳ ඥාතීන් ලැබෙනවා අපට. පින්නතුනේ මේ පින්කමල ආනිසංසයේ ප්‍රධානම සාධකයක් තමයි අපට කල්යාණ මිත්‍රයන් මුණ ගැහිම. ඒක අනිත් සියල්ලටම වඩා වටිනා දේ. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් අපි ලබන ලොකුම දේ තමයි සද්ධර්මය. ධර්මය අහනට අවස්ථාව ලැබෙන එක තමයි පින්නතුනේ මේ ලැබෙච්ච දේවල් වලින් වටිනාම දේ වෙන්නේ. අන්න ඒ වටිනාම දේ තුලින් අපි ජීවිතය අවබෝධ කරගන්නවා. ජීවිතේ මෙන්න මේ කුසල දහම් ටික කරනකොට අපට නිරෝගී භාවයේ දිගාසිරිය ආදී සම්පටියක් ලැබෙනවා. ඒ ලැබෙන දේ පින්නතුනේ මිනිස්යන් විතරක් නෙවෙයි කරන්නේ. බෞද්ධයන් විතරක් නෙවෙයි කරන්නේ. අබෞද්ධයත් මේ වාසි ටික ලබා ගන්නවා. දෙමාපියන්ට සලකලා, වැඩ හිටියන්ට ගරු කරලා, තමන්ගේ රැකියාව හොඳට යුතුයකම් ටික කරලා, අනිත් පැයට ආශිර්වාද කළසෙත් පතලා අබෞද්ධයත් මේ පින්කම් වල වාසිය ලබා ගන්නවා. පින්කම් නමින් නොකරට පින්කම් කියලා කරන්නේ නැහැ. දැන් බලන්න රැකියා ස්ථානයකට ගියාම මෙහි ඉපදෙච්ච කෙනෙක් නම් එයා කරන රැකියාවේ තමන්ගේ ළඟට එන ක්ලයන්ට් කොච්චර හොඳට සලකනවද නේ අවංකව. ඒ සලකන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ගතමනාවක්වත් ප්‍රශංසාවක්වත් ස්තුතිය කියලාවත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කරන්නේ. මනුෂ්‍යත්වයේ වෙනුවෙන් කරන්නේ ඒක. ඊර්ෂ්‍යාව නම් හුඟක් අඩු වෙන්නේ නැද මෙහි ඇගෙන. අපේ ඇගේ තමයි ඇතැම් විට දිනු වෙනකොට හරියට ඊර්ෂ්‍යා කරන්නේ. මෙහි ඇගේ ළඟ සමහර අය ගැන ඊර්ෂ්‍යා කියන එක දන්නේවත් නැහැ සමහර අය. අනිත් කෙනෙක්ගේ දිනුවකදී හරියට සතුට වෙනවා, අපුඩි ගහන සතුට වෙනවා. ඒ කෙනාට වඩා අනිත් අය සතුට වෙන්නේ. නමුත් බලන්න අපේ රටේ සමහර අය ළඟ ඒ ලක්ෂණ තියෙනවද? හුඟක් දෙනාගේ ළඟ අඩු වෙන්නේ. එතකොට හැබැයි මෙහි ආපු අයගේ ළඟ ඒක හුඟක් නැහැ. මෙහි ආපු අය හුඟක් හොඳයි. ඒ නිසා ලංකාවට දොස් කියන්නේ අප ලංකාව ඊර්ෂ්‍යා කරනවා කියලා. ඇයි ඒ? ලංකාවේ අය එහෙම ඊර්ෂ්‍යා නොකරනවා නම් ඒ කට්ටියත් මෙහෙ තමයි ඉන්න ඕන. දෙවට ඒ කට්ටියට දොස් කියලා හිත නරක කරගන්න එපා. ඒ ගුණධම් හොඳට තියෙන අය තමයි මෙහි ඉන්නේ. එතකොට අපි අය ඒ පැත්තට යන්න අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මේ ටිකත් එක පිනුතුනේ අපේ හිතේ මානසික ලොකු සූයක් දැනෙන මේ ගුණධම් ටිකත් එක්ක. හැබැයි පිනතුනි එක කාරණයක් තියෙනවා. මේ පින් දහම් ටික කළා අපි ලොකු ශක්තිය ගොඩනගා ගන්නවා. අපේ වර්ණ සම්පත්තිය, අපේ ආයුෂ, අපේ නිරෝගී භාවය, මේ සම්පත් රැසක් අපි මේ පැත්තෙන් ගොඩනගා ගත්තත් අපට එන අනුතුරු වලින් 100%ක්ම අපට අනුතුරු වලින් බේරෙන්න බෑ. මේක හොඳට මතක තියාගන්න ඕන කාරණේ. මේක හොඳට මතක තියාගන්න. ඇතැම් විට මේක මතක තියාගන්න නැති සමහර අය කරදරයක් වුණාම, ලෙඩක් දුකක් වුණාම ඇතැම් විට ආගම දහමටත් බනිනවා. ඇතැම් විට දෙවියන්ටත් බනිනවා. දෙවියන්ට උනත් වෙන උතුණි කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මේ හැම ආශිර්වාදයකින්ම අපි ගන්න ශක්තියෙහි යම්කිසි සීමාවක් තියෙනවා. ලිමිට් එකක් තියෙනවා. අන්න ඒ ටිකෙන් පස්සේ වෙන 60%ක් විතර අපිට වාසි ගන්න පුළුවන්. 60%ක විතර අනතුරෙන් බේරෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ පින්නතුණි 40%ක් විතර තව ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ටිකේ වාසිය පින්නතුණි අරන් දෙන්න බුදුවරයෙකුටවත් බෑ. ඒක හොඳට මතක තියාගන්න. දෙවියන්ට නෙවෙයි බුදුහාමුදුරන්ටවත් බෑ අනිත් එකේ වාසිය ලබා දෙන්න. ඇයි එහෙම කිව්වේ? බුදුහාමුදුරන්ගේ කාලෙත් සිටියේ සමහර අනතුරකට පත් වෙච්ච අය බුදුහාමුදුරන්ට වළක්වන්න බැරි වුණා. සමහර අය වැළක්ුවා. නමුත් හැමදිනම වළක්වන්න බැරි වුණා. ඒක උදාහරණයක් කියනනම් මේ පින්නතුන්ට. මේ පින්නතුන් අහරැති අර විදුරබ කුමාරයා ශාක්‍ය වංශයේ ඝාතනය කරපු හැටි. කොසොර රජතුමාට පුතෙක් හිටිය විදුරබ කියලා කුමාරයෙක්. මේ විදුරබ කුමාරයා ශාක්‍ය වංශිකයන් සමග දැඩි වෛරයක් තිබුණා. යාට සිදුවෙච්ච යම් කිසි කාරණයක් හින්දා ඔහු පළිගැනීමේ අදහසක් තිබුණා මේ ශාක්‍ය වංශයන් එක්ක. ශාක්‍ය වංශිකයන් කියන්නේ කාටද? ඔව් බුදුහාමුදුරන්ගේ ඥාතීන්. ශාක්‍ය වංශිකයන් කියන්නේ බුදුහාමුදුරන්ගේ ඥාති කට්ටිය. එතකොට බුදුහාමුදුර දැනගත්ත මේ විදුරබ කුමාරය කියන්නේ මහා රජ කෙනෙකුගේ පුතේ. විශාල සේනාවක් අරගෙන මේ ශාක්‍ය වංශයෙන් ඝාතනය කරන දවසක් ආවා. බුදුහාමුදුර කලින්ම මේක දැනගත්තා. දැනගෙන පින්නතුනේ බුදුහාමුදුර මොකද කළේ? මේ විරුඩපු කුමරයන් මාර්ගයේ ආසන්නයේ ගහක් යට බුදුහාමුදුර සමාධි සුවෙන් හිටියා. මේ කුමාරයා මේ මාර්ගය යනකොට බුදුහාමුදුර ගහ ළඟ ඉන්නව දැක්කා. දැකට පස්සේ මෙයා අස්වරත වලින් බහැලා බුදුහාමුදුර හමු වෙන ගියා. බුදුහාමුදුරන් ඇහුව බුදුහාමුදුරනේ ඇයි මේ පාරේ ආයෙනේ මේ ගහක් යටට ඉවල ඉන්නේ කියලා. බුදුහාමුදුර කියන විරුඩව මට මගේ ඥාතින් ඉන්න සාක්‍ය වංශයේ පැත්තෙන් එන සුලංගත් මට සැපයක් කියලා. එච්චරයි කිව්වේ. විරුඩ කුමාරයා දැනගත්ත බුදුහාමුදුර මේකට කැමති නැහැ ඒකයි මෙහෙම කියන්නේ කියලා. බුදුහාමුදුර කියනවා මගේ ඥාතින් ඉන්න පැත්තෙන් සාක්‍ය වංශයේ පැත්තෙන් හැමන සුලංගත් මට සුවයක් කියලා. මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මේ බුදුවරයෙක් නේ කියන්නේ. එනිසා තමන් ඉපදෙච්ච ගමට රටට ආදරය කරන එක වරදක් නෙවෙයි. කුමේ කුමාරයා තේරුම් ගත්ත බුදුහාමුදුර මේකට කැමති නැහැ කියලා නැවත සේනාවත් අරන් ගියා. යුද්ධ කළේ නැහැ. දෙවැනි දවසේ තවත් දවසක මේ වගේම සෙනගත් විශාල සෙනගක් එක්ක මේ සාක්‍ය වංශයෙන් ඝාතනය කරන්න ආවා. එදත් බුදුහාමුදුර කලින්ම දැනගත්තා. දැනගෙන අර වගේම ගහක් මුලට වෙලා පාරයින හිටියා. එදත් අර වගේම විරුඩව කුමාරයා ආවා. ඇයිල බුදුහාමුදුර හමුනේ එදත් අර කතාවම කිව්වා. එදත් තේරුම් ගත්ත බුදුහාමුදුර මේකට කැමති නැහැ එනිසා ආයි යන්න ඕනේ කියලා ගියා. තුන්වෙනි දවසෙත් ආවා. තුන්වෙනි දවසේ තර විදියටම බුදුහාමුදුර වැඩ හිටියා. එදත් ඔහු යුද්ධ කරගෙන ආයි ගියා. පින්නොතනේ හතරවෙනි දවසෙත් ආවා. බුදුහාමුදුර හතරවෙනි දවසේ ගියාද? බුදුහාමුදුර ගියේ නැහැ. බුදුහාමුදුර දැනගත්ත මේක කවදාවත් වළක්වන්න බෑ කියලා. මේ තමන්ගේම ඥාතින් වුණාට මේ ඥාතින්ම මේට ඉස්සෙලාත්ම භාවයක සමූහයෙන් එකතු වෙලා කරපු කර්ම ශක්තියක් දැන් මේ විපාක දෙන්න යන්නේ. බුදුවරයෙකුටවත් වෙනස් කරන්න බෑ. බුදුහාමුදුර හතරවෙනි දවසේ ගියේ නැහැ. එදා විරුඩම කුමාරයාට සේනාවත් එක ගිහිල්ලා මුළු ශාක්‍ය වංශයක්ම ඝාතනය කළා. කිහිප දෙනෙක් හැරෙන්නට දහස් ගාණක් ඝාතනය කළා. හැබැයි ඔහුටත් ඒ වගේම ලොකු හානියක් වුණා ඊට පස්සේදී. ඕ ගංගාලල විශාල හානියක් වුණා. කෙසේ වෙතත් මා මේ කරුණ සඳහන් කළේ පින්තුනේ අර අන්නේ වගේ 140 ක විතර ප්‍රමාණයක් අපිට තියෙනවා. හැබැයි මෙඩීටත් වැඩි වෙන්න පුළුවන්. අපේ ජීවිතය පාලනය කරන්න බැරි පැත්තක් තියෙනවා. අපිට නෙවෙයි. දෙවි කෙනෙකුට විතරක් නෙවෙයි. මියගේ ඥාතීන්ට විතරක් නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුටවත් වෙනස් කරන්න බැරි කර්ම ශක්තියක් අපේ ජීවිතවල තියෙනවා. අන්න ඒ ටික බුදුහාමුදුරු කෙනෙකුට වළක්වන්න බැරි වුණාට එක දෙයකට පුළුවන් වළක්වන්න. මොකටද? ඒ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයට පුළුවන් මේ අවාසියෙන් අපිව ගොඩගන්න. අපිව වයසට යනකොට සිදුවන මානසික පීඩාව දුරු කරන්න බුදුහාමුදුරනේ බැරි වුණාට ඒ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ පිළිපැද්දොත් වයසට යද්දී වෙන මානසික පීඩාවෙන් අපිට දුර වෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ට බැරි වුණාට කෙනෙක් ලෙඩ වෙද්දී ලෙඩෙන් සුවපත් කරන්න බුදුහාමුදුරන්ගේ ධර්මයට පුළුවන්. ඒ ලෙඩකටපත් වෙලා ඉන්න කෙනාගේ මානසික පීඩාව දුරු කරන්න. බුදුහාමුදුරන්ට බැරි වුණාට කෙනෙක් දුගතිගාමී වීම වළක්වන්න උන්වහන්සේ දේශනා කරපු ධර්මයට පුළුවන් අපාගත වෙන්න කෙනෙකුට තියෙන අපාගත වෙන අවස්ථාවෙන් මුදවන්න. ඒ විතරක් නෙවෙයි, ඒ ධහමට පුළුවන් මේ සසර ගමනේදී මෙන්න දුක් ටික නිදහස් කරන්න. මෙන්න මේ ටික ඇති කරගන්න පිනතුනේ අර සම්මාදිට්ඨියේ මුල් පියවරේ එන. දැන් අපි මේ සම්මාදිට්ඨියයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. සම්මාදිට්ඨිය අපි සඳහන් කළා කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. ප්‍රඥාවේ ආරම්භක පියවර තමයි කර්මඵල විශ්වාස කරන ස්වභාවය. අන්න ඒ කර්මඵල විශ්වාස කිරීමෙන් ලැබෙන ආනිසංස විදියට අපි හොඳ කර්ම ශක්තියෙන් දිනු කරගෙන අපේ ජීවිතේන අනුතුරු හුඟකින් අපි බේරුණා. දැන් ඒ ටික මේ පිණිසින් බේරෙද්දී දැන් මේ ඉන්නේ. ඇතැම් විට මේ කර්ම ශක්තියෙන් තවත්වත් හොඳ කර්ම ශක්තියෙන් කරනකොට ඇතැම් විට ඉදිරියේදී එන තියෙන සමහර අනුතුරෙන්වත් බේරෙන්න පුළුවන්. බේරෙන්න බැරි නෑ, සමහර අනුතුරෙන් පුළුවන් බේරෙන්න. දැන් උදාහරණයක් ඇරෙද්දි කියොත් මේ පිණිසුන්ට මතක ඇතිනේ අර බුදුහාමුදුරෙන් කල හිටිය කුඩා කුමාරෙක් මිය යන දවස් හතෙන් මිය යන හිටිය අර ආයුවඩන කුමාරයා. අර අභිවාදන සීලස්ස කියන ගාථාව කියන්නේ කුඩා කුමාරෙක් හිටිය දවස් හතෙන් මිය යන හිටියේ මරණයට පත් වෙන හිටියේ. බුදුහාමුදුර මේ අනුතුර දැනගෙන ස්වාමීන් වහන්සේලාත් එක්ක ගිහිල්ලා මේ කුමාරයෙ මැදි කරගෙන ස්වාමීන් වහන්සේලා වටේට ඉඳගෙන දවස් හතක් පිරිත් කිව්වා මේ කුමාරයට. මේ අනුතුරෙන් බේරුණා මෙයා. බේරුණ විතරක් නෙවෙයි මේ දවස් හතෙන් මරණයට පත් වෙන හිටියේ මේ කුමාරයා අවුරුදු 120ක් ජීවත් වුණා පස්සේ කාලේ. ඒ නිසා සමහර අනතුරු වලින් බේර ගන්න පුළුවන්. දැන් මේ පිනතුන් උනත් හොඳ කර්ම ශක්තියෙන් හැකි තාක් කරන්න තමන්ට වෙන අනතුරු හුඟකින් තමන් බේරෙනවා. ඇත්තම දැනටත් එහෙම බේරලා තියෙන්නේ නෑ. තමන්ගේ දරුවන්ට එන අනතුරු ලෙඩ දුක් ආදී හුඟකින් බේරෙන්න පුළුවන්. මේ කර්ම කරන්න කරන් හොඳක නිතර හිත පිරිසිදුව තියාගෙන සල්ලි වේදන් නොවී නිතර කරන්න පුළුවන් පින්කමක් තමයි මෛත්‍රී වඩන්න. තමන්ගේ කුසලයේ ඉහළටම දිනවන අවස්ථාවක් මේක. අපල හුඟක් දුර වෙනවා, මානසික පීඩා හුඟක් අඩු වෙනවා මේ දේ කරනකොට. නමුත් පින්නතුනේ මෙන්න මේ පැත්තෙන් අපට වළක්වන්න බැරි සීමාවක් තියෙනවා. අන්න ඒ බැරි සීමාව නිසා තමයි පින්නතුනේ මෙන්න මේ අනතුරු ජීවිතේ එනකොට ලෙඩකටපත් වුණාම, මහලු වෙලෙක් තැන්ුණාම, මරණාසන්න වුණාම බොහෝ දෙනෙක් දුක් වෙනවා, හඬනවා, වැළපෙනවා. සාමාන්‍ය විතරක් නෙමෙයි පින්දහම් කරපු අය දුක් වෙනවා. ළඟම ඥාතියෙක් මිය ගියොතින් තමන්ගේ අම්මා හරි තාත්තා හරි තමන්ගේ දරුවෙක් හරි ස්වාමි පුරුෂයා හරි බහරයව හරි මිය ගියොතින් පින්කම් කරපු කෙනත් අඬනවා, පින්කම් නොකරපු කෙනත් අඬනවා. දෙන්නගේ ලොකු වෙනසක් නැහැ නේද? දෙන්නම අඬනවා. දැන් මේ පින්තුන්ගේ ඇදැම්මිට ඥාතිවරයෙක් ගෙදර මල ගියක් වුණාම මේ පින්තුන් ගිහිල්ලා කියනවානේ හිත හදාගන්න දුක් වෙන එපා කියලා, දන්න කරුණ ඔක්කොම කියනවානේ. මේ ඇත්තන්ගේ ගෙවල් වල මරණයක් වුණාම කොහමද? ඒ අය මේ පින්තුන් ගෙවල් වලට එනෝනේ. මේ පින්තුන් එයාට කියපු ඒවා ඒ කට්ටිය ආයෙ මෙයාටත් කියනවා. අපි දෙගොල්ලම ආරු වේවේ කියනවා. කිව්වට පින්තුනි අපි අපට ඒ චිත්ත පීඩා වෙනවා. අන්න එතනින් වළක්වන්න තමයි පින්නතුනේ මෙන්න මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය ඉක්මවල ගිහිපෝ විශේෂ දැක්මක් බුදුදහම තුලින් අපට ලබා දෙනවා. ඒ නිසා බුදුදහම මොකද්ද කියලා ඇහුවොතින් අපි කිව්වොතින් පස්පරින් වැළකෙන්න පින්දහම් ටිකක් කරන්න කියලා කිව්වොතින් බුදුදහම පිළිබඳව අපි කියපු සම්පූර්ණ විස්තරයක් වෙන්නේ නැහැ. ඒක පරිපූර්ණ විග්‍රහයක් වෙන්නේ නැහැ. ඒ ටිකක් දේශනා කරලා තියෙනවා තිබ්බට ඒක විතරක් කිව්වොතින් කෙනෙක් එතකොටම අනිත් කෙනා උත්තරයක් දෙනවා අපේ ආගමේ තොක් කියලා තියෙනවා. එහෙනම් අපේ ආගමයි ඔබගේ ආගමයි අතර වෙනසක් නැහැ කියලා. නමුත් අපට වෙනසක් පැහැදිලිවම කියන තැනක් තියෙනවා. දැන් මේ බණ අවසානයේදී මේ පිනතුනේ දැනුම අරගෙන තමයි නැගිටින්න ඕනේ මෙතනින් ඈ. ඔව්. අදම මේ දැනුම ලබා ගන්න ඕනේ. දැන් මේ මුල් ටික දැනගන්න එකට තමයි කියන්නේ. දැන් කුසල අකුසලයේ දැනගන්න එකට තමයි කියන්නේ අපේ ගම්මල කියන 6-4 දන්නවා කියලා එකක් කියන්නේ. අහලා තියෙද? ඔව් 6-4වත් දන්නේ නැහැ කියලා කියන්නේ සමහර අයනේ. 6 කියන්නේ මොකටද? 6 කියන්නේ මොකටද? නෑ. ඔව් 6-4 දැනගන්න ඕනේ. අපි අනිත් අයට දන්නේ නැහැ කිව්වට අපිත් දන්නේ නැහැ සමහර විට නේ. ලොකු ගන්න. නෑ. දැනගෙන ඉවරයි. නෑ. ඒක නෙවෙයි මේ කියන්නේ. ඔව්. ඔව් බොහොම හොඳයි. බොහොම හොඳයි. 6-4 කියන්නේ 6 කියන්නේ දිව්‍ය ලෝක 6. 4 කියන්නේ සතර අපාය. ආහ්. ඔව්. 6-4වත් දන්නේ නැහැ කියලා කියන්නේ පිනපව දන්නේ නැහැ කියන එක. පිනපව දන්නේ නැහැ කියන එක. ඒ නිසා අපි මෙච්චර කල අනිත් යට බැනට 6-4 දන්නේ නැහැ කියලා අපි දන්නේ නැහැ. ඔව්. හොඳට මතක තියාගන්න 6-4 දන්නවයි කියලා කියන්නේ පිනපව දන්නවා කියන එක. පිනපව දන්නවා කියන එක. ඔව් 8-5 කියලාත් කියන එකක් තව එකක් තියෙනවා. ඔව්. පංචශීලයයි 8 ශීලයයි. ඒකට කියන්නේ 8-5 කියලා. ඔව්. ඔව් 8-5 දැනගන්න ඕන, 6-4 දැනගන්න ඕන. ඔව් 6-4 දැනගන්නවා කියන්නේ 6 කියන්නේ සුගතිය දැනගන්නට ඕන. පින්දහම් කරෝතින් යන දිව්‍ය ලෝක 6 චාතුරු මහ රාජිකේ තාවතින්ස යාමේ තුසිතේ නිමාරතිය පරිණිමිත වසවත්තිය කියන මේ 6ක් තියෙනවා. ඒ 6 නම් වශයෙන් නැතුණත් 6 දිව්‍ය ලෝක 6ක් තියෙනවා කියලා හරි දැනගන්න එක තමයි 6 දැනගන්නවා කියලා කියන්නේ. නිරය, තිරිසම්, ප්‍රේත, අසුර කියලා සතර අපාය දැනගන්න එකට තමයි 4 දැනගන්නවා කියලා කියන්නේ. එතකොට 6-4 දැනගන්නවා කියලා කියන්නේ අකුසල කරෝතින් සතර අපායට යනවා, කුසල කරෝතින් ඔය දිව්‍ය ලෝක 6ට යනවා කියන මෙන්න මේ අවබෝධය. ඔව්. ඒ නිසා අද දින සිල්ගත් එකෙන් ප්‍රයෝජනෙ තියෙනවා 6-4 දැනගෙන ගියත් ඇති. එතකොට මෙන්න මේක තමයි පින්නතුනි 6-4 දැනගන්න එක තමයි බුදුදහමෙහි ආරම්භක පියවර. හැබැයි ඒක අවසානය නෙවෙයි. මොකද 6-4 දැනගත්තට විතරක් දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වීම සඳහා ඊළඟ තවත් මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. අර අපි මුලින් සඳහන් කරපු අනිත්‍යතාවයේ තේරුම් ගැනීම. ප්‍රඥාවෙහි දෙවෙනි පියවර තමයි පින්නතුනි මෙන්න මේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීම. හොඳට මතක තියාගන්න. අඩුම ගානේ මේ අනිත්‍යතාවය අසා දැනගන්නකම්වත් පිළිපදින්න ඕනේ නැහැ, ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ නැහැ, එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ නැහැ. The first thing is that you have to listen in what is impermanence that Buddha says. බුදුහාමුදුරුව කියපු අනිත්‍යතාවය මොකද්ද කියන එක අඩුම වශයෙන් අසා දැනගන්නවත් ඕන. ඇයි එහෙම කිව්වේ? බෞද්ධයෙක් වෙන්න නම් උපැන්න සාධකයක් නෙවෙයි. උපැන්න සාධකයෙන් කොහොමද ලැබෙන්නේ තියෙන්නේ? ඇත්තටම බෞද්ධයෙක්ද නැද්ද කියලා බලන, අසා දැනගෙන කෙනෙක් ප්‍රශ්න කිරීමෙන් බලන ප්‍රධානම කරුණ තමයි මෙන්න මේ අනිත්‍යතාවය කොච්චර දන්නවද කියන එක. අනිත්‍යතාවය මොකද්ද කියලා කෙනෙක්ගෙන් ඇහුව ගමන්ම කියන්නේ මොකද්ද? වෙනස් වීම කියලා. නමුත් වෙනස් වීමම නෙවෙයි. අනිත්‍යතාවයේහි 10%ක විතර කොටසක් විතරයි වෙනස් වීම කියලා කියන්නේ. 100%ක විග්‍රහයක් නෙවෙයි. ඒක නෙවෙයි කියලා දෙක විතරම කියන්නේ පහ ඒක වැරදි කියලා. නමුත් ඒක පිළිබඳව තියෙන පරිපූර්ණ විග්‍රහයක් නෙවෙයි. අනිත්‍යතාවය කියන්නේ වෙනස් වීමම නෙවෙයි. අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍යතාවය කියන එක මම මුලින් කෙටියෙන් විස්තර කළා. අනිත්‍ය කියලා කියන්නේ පින්නතුනි අපි ලබන මේ අත්දැකීම ඇසෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා මේ ඉන්ද්‍රිය වලින් අපි ලබන රූප ශබ්ද ආදී පිළිබඳව ලබන අත්දැකීම අපි යම්කිසි වින්දනයක් ලබනවා නම් ලබන්නේ මේ හේතු ටික එකට එකතු වෙච්ච මේ වර්තමාන මොහොතේ. If we get some experience at the moment through our senses, we get it at the moment, in this moment. Nothing comes to previous to here, nothing goes to the future from the present. අතීතේ ඉඳලා මෙතෙන්ට මුකුත් මාව නැහැ, ආවේ නැහැ. මෙතන ඉඳලා කිසිම දෙයක් අනාගතයට යන්නේ නැහැ කියනකෝ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මං දැන් ගෙදරින් එනකොට මල්ලක් ගෙන ආවා. දැන් මේක යනකොට හරි යනවා කියලා නේ. පින්නතුනි භෞතික වශයෙන් දෙයක් ගෙනාව තමයි. ඒ අත්දැකීම විතරයි අපිට තියෙන්නේ පින්නතුනි. ඒ අත්දැකීම විතරයි අපිට තියෙන්නේ ඇත්තෙන්ම. භෞතික දෙයක් තිබ්බට ඒක අප මනසින් අල්ලගෙන ඉන්න දෙයක්. භෞතික වශයෙන් පෙන්වුවම තියෙන දෙයක් නැත්තේ නෑ. නමුත් පින්නතුන මතක තියාගන්න. ওই තියාගෙන ඉන්න මල්ලේ ප්‍රබලතාවය බලන්න හොඳට. මේක විශේෂ කාරණයක්. හොඳට සිහියෙන් ඉන්නේ. සිහිය හැමේ ගියොතින් මේ කියන දේ තේරෙන්නේ නැහැ. නිින්ද ගියොතින් තේරෙන්නේ නැහැ. මේ දේශනා කරපු කරුණ ඔක්කොම අනුපිළිවෙලින් මේ හැම එකක්ම ඉතාම සරල ඉඳන් ගැඹුරු කාරණට මේ කියන්නේ මේ අතන තේරුම් ගන්න. මේ අතන බුද්ධිමත් වයස කිසියම් ගැටලුවක් නැහැ ධර්මයේ තේරුම් ගන්න. අවුරුදු 7 ඉඳන් අවුරුදු 120 දක්වා ඕනම වයසක කෙනෙකුට රහත් වෙන්න පුළුවන්. අවුරුදු 120 දී මහණ වෙලා රහත් වෙච්ච හිටිය බුදුහාමෙන් කාලේ. ශරීරේ වැටුණත් ගැටලුවක් නැහැ. සිහිය තියෙනවනේ. සිහිය විතරයි ඕනේ. සිහිය කල්පනා හොඳට ඕන, කන් දෙක ඇහෙන්න ඕන, ওই දෙක විතරයි ඕනේ. ශරීරේ ඇඳේ තිබ්බල් ගැටලුවක් නැහැ. පින්නොතින මතක තියාගන්න. ওই තමන්ගේ ළඟ තියෙන මල්ල, ওই දැන් තියෙන මල්ල දැඩීවම හිතින් අරන් ඉන්න වෙලාවක මිය ගියොතින් තමන් ඊළඟ ඉපදෙන තැන ওই වගේම මල්ලක් කරන්නේ. අමතක කරන්න එපා. මේක විහිළුවට නෙවෙයි මේ කියන්නේ. ඔව් විහිළුවක් නෙමෙයි මේක. ඒ වගේම මල්ලක් තමන්ගේ ළඟ තියෙනවා. මේ හිතට පින්නතුණේ වගේම ශක්තියක් තියෙනවා. ඒකට එක උදාහරණයක් කියන්නම්. ඔව් මේ මනසේ ශක්තිය මේ ඇත්තේම බුදුහාමුදුරන් එක්තරා වෙලාවක ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරනකොට බුදුහාමුදුර සඳහන් කරනවා මහණෙනි බලන්න රහත අහස දිහා කියලා පෙන්වූ එක්තරා සිද්ධියක්. මොකද සිද්ධිය? අහසින් ගමන් කරන සිවුරු පෙරවගත්තු පාත්‍ර අතටගත්තු පිරිසක් ගිනිගෙන දැල්වෙමි. ගිනිගත්තු පිරිසක් ඈත අහස යනවා ප්‍රේතයෝ ටිකක්. මේ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ දුස්සීලව හිටිය පැවිද්දෝ ටිකක් නේ. ඒ අය මිය ගිහිල්ලා. මිය ගියාට අර ශරීරය විතරක් නෙවෙයි අර සිවුරු ඔක්කොම මනසින් අරගෙන. මනසින් අරගෙන දැන් ඉන්න ආත්ම භාවයේ මැරෙන්නේත් නේ අර ගිනිගෙන දැල්වීමෙන් අරට ගෙහෙම පරිහරණය කරනවා. පින්නොතනේ මේ ඇත්තන් අහයති සමහර විට මිය ගිහිපු අයගේ පින්තූර ගන්න මිය ගිහිපු අය ඥාතියන් වෙනුවෙන් පින්දහම් කරනකොට දන් දෙනකොට පෑන් වඩනකොට සමහර ගත්තු පින්තූර වල ඒ මිය ගිය කෙනා එතන ඉන්නවා. එහෙම සිදුවීම් තියෙනවා. ඇත්තට? ඔව් නෑ කියලා හිතන්නේ නේ. අපේ ඇසට නොපෙනුනාට පින්නතුනේ සමහර කැමරා කාචවලට අහු වෙනවා මේක. අහු වෙනකොට පේන්නේ කොහමද? ඇතැම් විට අර ශරීරය ඒ මට්ටමෙම මෙයා ග්‍රහණය කරගෙන ඉන්නේ. අර මැරිච්ච ශරීරය ඔක්කොම ආදාහනය කළා අවසන්. ඒකේ මුකුත් නැහැ ඉතුරු වෙලා. මනසේ හැකියාවක් තමයි මනසට මේ ටික ඔක්කොම එකට ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ගන්න විතරක් නෙවෙයි වැඩිපුරම ආසාකරයන් හැරමිටියට නම් වැඩිපුරම ආසා කළ දින පර්ස් එකට නම් ඒකත් ළඟමයි තියෙන්නේ. එහෙම වෙන්නේ හැම දිනකටම වෙන්නේ නැහැ. බය වෙන්න එපා. කුසලයේ ශක්තිමත් නොවුනොත් වෙන්නේ. කුසලයේ ශක්තිමත් නොවුනොත් වෙන්නේ. නැති කෙනා මේක අත්හරිනකොට මෙයා සුගතිගාමී දිව්‍යලෝක බ්‍රහ්මලෝක වල ගිහිල්ලා. කුසලයේ ශක්තිමත් නොවුනොතින් ප්‍රබල නොවුනොතින් මනසෙන් මේක ගන්නවා. අර ගන්න විතරක් නෙවෙයි සියුම් ශරීරයක් මේ තුලින් නිර්මාණය කරනවා. එක තවත් උදාහරණයක් කියන්නම්. මේ මනසේ ස්වභාවය මොකද්ද කියලා කියන්න. අපි රැට හීන දකිනවා. අපි හීන දකිනකොට ඇස් දෙක අරගෙන දින්නේ නැහැ. අපි ඇස් දෙක වහගෙන ඉන්නේ. අපට ඒවල කන් දෙකෙන් සම්බැහැ වෙනවද? අපට හෙන්නේ නැහැ. නමුත් බලන්න යම් කිසි රතු පාට ඇඳුමක් හරි සුදු පාට ඇඳුමක් හරි කවුරු හරි ඇඳගෙන හීනෙන් ඇවිල්ලා අපිට අපිව දැක්කනම් අපට හීනෙන් නැගිට්ටාම ඒ වර්ණය මතකද? නැහැ. මතකයි. සමහර විට හොඳට ඇහැට දැනෙන එකක් නම් අපට සිහිනෙන් අවදි වුණත් අර රූපය පේනවා අපට. අම්මාව නම් පේනවා, ඇඳගෙන ඇඳුමක් පේනවා, වර්ණයක් පේනවා. ඒ පේනුනේ ඇහැටද? ඒ පේනුනේ ඇහැට නෙවෙයි, මනසට හැකියාවක් තියෙනවා මේ ටික ගන්න. මනසට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ඇවිල්ලා මොන හරි දෙයක් අපට කිව්වනම් දෙයක්. පින් ඕනේ කියලා හරි, පුතේ හොඳයි කියලා හරි, මට ගහන්න එපා කියලා මොකක් හරි දෙයක් කිව්වනම් ඒකත් අපි තියෙනනේ. ඒ ඇහුනේ මේ කනින්ද? නෑ. මනසෙන් මේ ටික ගන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය ටික දුර්වල වෙනවත් එක්කම මේ අනිත් ඔක්කොම ටික මනසෙන් ගැනීම හැකියාවක් තියෙනවා. එවැනි ස්වභාවයකින් අපි මේ ගමන් කරන්නේ සංසාරේ. ඒ නිසා මේව විහිළු කතා නෙවෙයි. මේවා අපි අත්දකින්න දේවල් පින්නතුනේ. අපේ මනසෙන් අද නිර්මාණය කරන දේ තමයි අද අපට මේ ලෝකේ පේන්නේ. මේ පැත්ත වෙනස් වෙනවත් එක්කම මේ බාහිර දේවල් අපට පේන විදිහත් වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ தත්ත්වය කරා, මෙන්න මේ අවබෝධය කරා යන්න තමයි මේ ප්‍රඥාවෙහි දෙවෙනි පියවර අපට දෙන්නේ. මේ මනස සුවිශාල කාර්යභාරයක් අපේ ජීවිතවල කරනවා. මනස කොහොමද කරන්නේ? අපි මේ ගන්න දේවල් හරියට ඇති වෙලා නිරුද්ධ වුණා කියලා අපි දැක්කේ නැත්නම් ඒ නැති වෙච්ච දේ, ඒ කියන්නේ ලැබපු අත්දැකීම මෙතනම ඉවර වුණා. ඉවර වෙච්ච එක අපි එහෙම්ම ගත්තොතින් ඒ ගන්න තැන හොයාගෙන නැවත අපි ලෝකෙට යනවා. මරණාසන්න මොහොතේ දැඩියොම අපි අපේ දරුවන්ට, ගෙදරට අපි ආසා කළා නම්, අපේ කුසලියක් ශක්තිමත් නොතිබුණා නම්, ගෙදර ඉන්නවා. ඔව්. මරණාසන්න මොහොතේ දැඩි ආසයෙන් මිය ගියොත් මොකද වෙන්නේ? ඔව්, බය වෙන්න දෙයක් නෑ, ඇති යන්නේ. ගෙදරම තමයි ඒවා. මෙතන ඇස් දෙක පියවෙලා ඊළඟ තැන ඇස් දෙක හරිනකොටම ගෙදරම කාමරය යන්න උඩ මෙන්න පුළුවන්. ඔව්. හැබැයි පින්නතුනි මතක තියාගන්න, හිමුණාට කුසලයේ ශක්තිමත් නොවුනොතින් ඒ ඉපදුනාට ඉපදෙන්නේ මිනිස්සෙක් වශයෙන් නෙවෙයි. ඒක ඇතින අවාසිය. ඔව්. එතකොට තමන්ට තවාසිය, අනිත් ඥාතින්ට තවාසිය ඒක. ඔව්. ඒ නිසා හොඳට මතක තියාගන්න, මිය යන්න බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන්නේ. හිතන්න එපා ප්‍රාණඝාතය කළා කියලා. හිතන්න එපා සොරකම් කළා කියලා. හිතන්න එපා කාමයේ වරදවා හැසිරලා කියලා. මරණයට පත්වන බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන්නේ තමම්ම හම්බ කරපු දේපල වලට, දරුවන්ට, ගේ දොරට ආසා කළා. දුගතිගාමී වෙන්නේ. ඒ නිසා අපට සම්පූර්ණයෙන්ම එක පිටම ලෝභකම නැති කරගන්න බෑ. අපේ ළඟ තියෙන මේක හරි සාධාරණයි. නමුත් මේ දැඩි ලෝභය කියන එක ටිකෙන් ටික අඩු කරගන්න. මේවට තියෙන ආසාව අඩු කරගන්න. ආසාව අඩු කරගන්න නිකම් බෑ. මේ ධර්මය දකින්නට ඕන. දහම දකින්න සමන්ට පේනවා විශ්වයේ මීට වඩා හොඳ තැන් තියෙනවා. ආයි මේ ගෙදරට මෙන්න ඕනේ නෑ. තමා කුසලෙන් ශක්තිමත් වුණොත් තමන්ගේ ස්පිරිචුවලිටි එක ඉහළ මානසිකත්වයක නම් ආධ්‍යාත්මයේ ඉහළ තත්වයක නම් Tamante මෙතනින් නික්මෙනවත් එක්කම මීට වඩා ඉහළ තැන්කට යන්න පුළුවන්. ධර්මයේ දන්නේ නැති අය තමයි මේ දරුවෝ ටිකම මේ ගෙදරම මේ කාමරේමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා අපි හැම මොහොතෙම පින්නතුනේ මේ කරන කුසල කර්ම ශක්තියින් ටිකෙන් අපි උකහා ගන්නට ඕන, අපි ලබා ගන්නට ඕන. මේ දැන් ඉන්න ස්වභාවයට වඩා පොඩ්ඩක් හරි ඉහළට යන මානසිකත්වයකට නිතරම තමන් හිත තියාගෙන ඉන්න. නිතරම හිත තියාගෙන ඉන්න. කොයි මොහොතේ අපේ හිත මේ කයින් අයින් වේද දන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන් මේ දේ කරන වගේම විශේෂයෙන් තමන්ට වඩා වැඩිහිටි කෙනෙක් තමන් ළඟින් ඇසුරු කරනව නම්, විශේෂයෙන්ම තමන්ගේ අම්මා තාත්තා ඉන්නව නම්, විශේෂයෙන්ම තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනะ අනිවාර්යයෙන්ම අම්මා තාත්තා දෙන්නට මේ දහම කියන්න, ඒ අය කුසලයට යොමු කරන්න. ඇයි ඒකට හේතුව? එහෙම නැතුනොත් මොකද ඒ කටියට වෙන්නේ? ඒ කට්ටිය මරණයෙන් පස්සේ දුගතිගාමී තැන් වලට යන්නේ. ඕ. ඉතින් ඒ අය මැරුණට පස්සේ අඬන්න ඕනේ නැහැ අපි. ඒ අය මරණයෙන් පස්සේ හොඳ තැනක නම් ඉන්නේ. අපි ඇත්තටම කෙනෙක් මිය ගියාම අඬන්න ඕන ඒ අය හිටිය තැනට වඩා පල්ලෙහාට ගිහිල්ලා නම්. ඒ මැරිච්ච අපේ අම්මා හරි තාත්තා හරි ඥාතිවරයා හරි ඒ හිටිය තැනකට වඩා ඉහළ මනුස්ස ලෝකයේ ස්ථානයක, ඉහළ දිව්‍ය ලෝකයක, නැත්නම් බ්‍රහ්ම ලෝකයක වගේ තැනක ඉන්නවා නම් අපි අඬන එක සාධාරණද? අපි අඬන එක යාට කරන උදව්වක්ද? අපි හැරියට විභාගයක් පාස් වුණාම දරුවෙක් හරි ඥාතියෙක් හරි අඬන වගේ දෙයක්. ඔව්, අපි සන්තෝෂ වෙන්න ඕනේ ඇත්තෙන්ම. එයා හිටිය තත්වයට වඩා දැන් මේ ඉහළ තැනක ඉන්නේ කියලා. බොහෝ දෙනෙක් පින්නතුනේ මේක දන්නේ නැහැ. ඉන්නකම් කරන්නේ කන්න බොන දෙනෙක් විතරේ කරන්නේ. කෑම බීම ටිකක් දෙන්න. නමුත් Taman ළඟින් ඇසුරු කරන අය හැකි තා කුසලයට යොමු කරන්න. පින් දහම කරන එක කටිය යොමු කරන්න. කොයි මොහොතේ කෙනෙක් ජීවිතේ සමුගණියද දන්නේ නැහැ. ඇතැම් විට Tamanට වඩා වැඩි හිටිය අය නෙවෙයි. Tamanට වඩා බාලය වුණත් කොයි මොහොතේ අනතුරකට පත් වේද දන්නේ නැහැ. ඒ නිසා අපේ ඥාතීන්ට, අපේ හිතමිතුරන්ට අපි කරන ලොකුම උපකාරය තමයි ඒ අයට හොඳ කුසලයට යොමු කරන්න, බණහන් යොමු කරන්න, හොඳ දේවල්ට අතගස්සන්න, දානමාන ඒගොල්ලන් වියදම් නොකරත් අපි කරන තින්කමකට හරියන්න කියලා උදව් කරන්න අවස්ථාව දෙන්නේ කටියද. ඒක තමයි පින්තුනේ කටියද කරන ලොකුම උපකාරය. අපි ඇත්තටම කරුණාවන්ත නම්, අවංකව කරුණාවන්ත නම්, අවංකව අපි ධර්මය දන්නවනම්, මේ පින්තුන අහලා ඇති පින්තුනේ ඉන්දියාවේ හිටිය මහරජ කෙනෙක් ධර්මාශෝක කියලා, අශෝක රජතුමා. අශෝක රජතුමා සෙල්ලිපිවල සඳහන් කළ තියෙනවා, සෙල්ලිපිවල ලියලා තියෙනවා. ඉතාම වැදගත් කාරණයක්. මොකද කියන්නේ? මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. ඒ කියන එක තේරෙනවද? ඒ කියන්නේ රජතුමා කියනවා රජතුමාගේ හතුරොත් මේ බණ අහන්න කියලා. රජතුමාගේ හතුරොත් දාන සීලාදී පින්කම් කරන්න කියලා. ඇයි එහෙම කියන්නේ? ඒ කට්ටිය සුගතිගාමී කරවන්නේ ඒගොල්ලන්ටත් යහපතට. හතුරන්ටවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ දුගතිගාමී වෙන්නේ එකයි මේ. ඒ තරම්ම කරුණාවක් ඇති වෙනවා මේ සසර ස්වභාවය අපි තේරුම් ගත්තොත්. ඒක තේරුම්ගෙන ඉන්න ගමන් පින්නතුනේ ප්‍රධානම දේ තමයි අපි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනව විතරක් නෙවෙයි. මරණයෙන් පස්සේ විමුක්තියක් නෙවෙයි බුදුහාමුදුරේ දේශනා කළේ. මේ ඉන්න මොහොතේම අපට දුකෙන් නිදහස් වෙන මාර්ගයක් උන්වහන්සේ දේශනා කළා. අන්න ඒ දේශනා තමයි පින්තුනේ අර සම්මාදිට්ඨිය දෙවනි පියවර වෙන පටිච්ච සමුප්පාදය නැත්තම් හේතුඵල ධහම නැත්තම් කෝස් ඇන් ඉෆෙක්ට් එක නැත්තම් ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් එක තේරුම් ගන්න එක බුදුදහමේ කියන හේතුඵල ධහම තේරුම් ගන්න එක. හේතුඵල ධහම කියලා අපි නැවතත් කියන්නේ මුලිනුත් කිව්ව මේක අපි මේ ලබන අත්දැකීම හැම මොහොතෙම මේ මොහොතේ ක්ෂණිකව ලබන අත්දැකීමක්. ඒක කිසිම දෙයක් අතීතේ ඉඳලා මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි. මෙතනින් අනාගතයට යන්නෙත් නෑ. හැම මොහොතෙම අලුත් අත්දැකීමක් මේ වෙන්නේ. අපි කෙනෙක් දකිනකොටම එයාගේ අඩුපාඩු කන් ටික අතීත අත්දැකීම් ටික අපි මතක් කරගත්තත් ඒ මතක් කරගන්නේ තමන්ගේම මනසනේ. තමන්ට හිතෙන්නේ නෑ තමන් මේ මනසේ සිහි කරන්නේ කියලා තමන්ගේ සිටුේෂන් එකට එහෙම යනවා. එහෙමම ඒ සිද්ධියට අනේක තමයි දුක කියලා කියන්නේ. ඒක මතක් කරගත්තට වරදක් නෑ. මෙමරි එක නෙවෙයි වරද. මෙමරි එක හොඳට තියෙනවා. මෙමරයිස් එක නෙවෙයි වරද. ඒක අපි මතක් කරනකොට අපි දන්නේ නැත්නම් දැන් මේ සීකරන්නේ මනසේ කියලා අපි ඒ සිද්ධියට එහෙමම යනවා. දැන් කෙනෙක් වැරදි වැඩක් කරපු කෙනෙක් අපි විවේචනය කරනකොට යා මෙහෙමයි කරේ මෙහෙමයි ගැහුවේ මෙහෙමයි බැලුවේ මන් දිහා කියලා ඒ සිද්ධිය අපි ඔක්කොම රඟපානෝනේ. අපි මේ ඔක්කොම කරන්නේ අර නිරුද්ධ වෙච්ච අතීතයේ අර ඔක්කොම රූ කඩ ටික නැවත අපි මෙහෙ නූල් දමදම අපි රඟ දක්වනවා. අපි මේ අලුතෙන් දැන් මේ නිර්මාණය කරන්නේ මේක. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් ඒ තේරුම් ගන්න ප්‍රමාණයට අපිට මේ අතීතයේ ඇති වෙච්ච දුක් ටික නිදහස් වෙන්න පුළුවන්. අන්න එතකොට තමයි යා නියම විදියට මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ වර්තමාන මොහොතේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්නේ. බුදුදහමෙන් කියන වර්තමානයේ ජීවත් වීම පින්නතුනේ හිතන්න එපා. වෙනත් ආගම් දර්ශනවල සයිකොලොජි වල පැරාසයිකොලොජි වල කියන ප්‍රසන්ට් මොමන්ට් එකේ වගේ දෙයක් කියලා. බුදුදහම එක වෙනස්. අනිත් ආගම් දර්ශන වලින් කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න මේ මොහොතේ ජීවත් වෙන කියලා. බුදුදහම එහෙම කියනවද? හොඳටම මතක ඉතින් බුදුදහම කවදාවත් කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න කියලා. හොඳට මතක තියාගන්න. හැබැයි මතක් කරනකොටම හිතන්න දැන් මේ මොහොතේ මතකයට ආවේ කියලා. දැන් මේ මොහොතේ මනසයි ධර්මාලම්බන එකතු වෙලා මනෝවිඤ්ඤාණය හටගත්තේ කියන එක දකින්න. කෙලස් වලින් මිදෙන්න මිදෙන්න මේ අවබෝධය ඇති කරගන්න ඇති කරගන්න පින්නතුණි අපිට හොඳට මතකයේ දිනු වෙනවා. මතකය අඩු වෙනවා නම් හිතන්න එපා ධර්මයෙන් ප්‍රයෝජන අරන් කියලා. මතකේ අඩු වෙනවා නම් ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන නැහැ. රහතන් වහන්සේට පින්නතුණේ කල්පනා කරලා බලන්න අතීතයේ ඔක්කොම ජීවිතය මතක් කරගන්න පුළුවන්. අතීතය විතරක් නෙවෙයි මෞකුසේ හිටිය කාලේත් ඔක්කොම ටික මතක් කරගන්න පුළුවන්. මෞකුසේ විතරක් නෙවෙයි පින්නතුණේ ආපස්සට මහා කල්ප 500ක් සිහිපත් කරන්න පුළුවන් අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට. මහා කල්ප 500ක් සුළු ප්‍රකාලයක් නෙවෙයි. බුදුවරු ලක්ෂ 2ක් විතර පහළ වෙච්ච අතීත කාලේ සිහි කරන්න පුළුවන් ආපස්සට. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට බුදුහාමුදුරුවෝ ජාතක කතා දේශනා කළා. අතීත කතා. අතීතයේ සිහි කිරීම නෙවෙයි දෝෂය. අපි අතීතයේ සිහි කරනකොටම අපි ඒ සිද්ධියට ගිහිල්ලා ඒ ටිකේ දුක් සැප විඳිනවා නම් අන්න ඒකයි වරද. අපි ඒක සිහි කරනකොටම අපට මේ මොහොතේ නම් මතක් කරන්න පුළුවන් නම් දැන් මේ සිහි කරන්නේ තමන්ගේම මනසයි කියලා අපි ඒ සිටුේෂන් එක කෙනෙකුට විස්තර කරන්න පුළුවන්. නමුත් අපි දුක් ටික ගන්නෙ නැහැ. දැන් අපි අපේ ළඟම ඥාතියෙක් මැරුණාම අපි අඬනවනේ. අඬන්නේ කොහමද? මාත් එක මෙහා සෙල්ලම් කරේ මෙහෙමයි, මට කන්න දුන්නේ මෙහෙමයි, මාව ඉස්කෝලේ එක්කන් ගියේ මෙහෙමයි. එහෙම කීකේ අඬන්නේ අපිනේ. අපි අරේ සිද්ධියට ගිහිල්ලා. අපට හිතෙන්නේ නැහැ දැන් මේ සී කරන්න මනසෑ කියලා. ඉස්කෝලේ එක්කන් ගිහපු පොත්පත්වත් සෙල්ලම් බඩුවක් දැන් මොකුත් නැහැ. ඔක්කොම දැන් පොළොට පස්සෙලා. දැන් තියෙන්නේ මේ මනස සිහි කිරීම විතරයි. අපේ අමතාතේ මැරුණාම අඬන්නේ අපි එහෙම. අපිට දුක් ටිකෙන් එහෙම. ඒ නිසා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් දැන් මේ සිහි කරන්නේ මනසයි කියලා හරියට දන්නවා නම් ඒ වෙලෙ අපින් දුකෙන් නිදහස් වෙලා. මෙන්න මේකට තමයි බුදුදහමේ පටිච්ච සමුප්පාදය දකිනවා කියලා කියන්නේ. බුදුදහමේ පටිච්ච සමුප්පාදය දකිනවා කියන්නේ මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙක. මේක චේන්ජින් එක නෙවෙයි. වෙනස් වීම දැකීම නෙවෙයි මේක. වෙනස් වීම කියන්නේ මේ තියෙන ගේ කැඩිලා යනවා, හොඳට තියෙන වාහනේ බිඳිලා යනවා, මේ රූපය වයසට යනවා, මරණයට. ඒක තමයි චේන්ජින් එක කියලා කියන්නේ. ඒක තමයි වෙනස් වීම කියලා කියන්නේ. ඒක දකින්න අමාරු නෑ. ඒක දකින්න පුළුවන් වෛද්‍යවරුන්ට, විද්‍යාඥයන්ට, සාමාන්‍යයට දකින්න පුළුවන්. බුදුදහමට වඩා වෙනස් තියක්. බුදුදහමේ කියන ඉම්පර්මනන්ස් එක, බුදුදහමේ කියන අනිත්‍යතාවය, පටිච්ච සමුප්පාදේ හේතුඵල ධම පදනම් කරගත්තු ඒ මොහොතට හටගන්න ක්ෂණික අත්දැකීමක් කියන මේ කාරණේ. අපේ හිත මුල් වෙලා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන්ගෙන් හැම මොහොතකම එක ඉන්ද්‍රියකින් එක අරමුණක් විතරයි ගන්නේ. වේගවත් මේ කියන ක්ෂණිකව මාරු වෙමින් අපි මේක දන්නේ නැති නිසා මේ නිරුද්ධ වෙච්ච, මේ ඩිස්සපිය වෙච්ච මේ අතීත අධ්‍යක්ෂම් ටික ඇත්ත දෙයක් හැටියට නැවත ඉතුරු කරගන්නවා. ඉතුරු කර ගැනීම තමයි පින්නතුනි දුක කියලා කියන්නේ. කෙනෙක් බැන්න නම් බැන්නට පස්සේ මට මෙහෙම බැන්නා කියලා සිටුේෂන් එක හැමම ගත්තනම් ඔන්න දුක් ටික ගත්තා. මහා බරක් ඔළුවේ තියාගත්තා. ඒ බර පින්නතුනි මේ ආත්ම භාවිතරයන් නම් කමන්නේ. සමාඩ මොකද්දර යනවා. ඔව් ආත්මම ගානක් මේ යනවා. ඒකයි වරද පින්නතුනි. ඒක නැති වෙන්නේ නැහැ. සමහර විට ඒක මනස අනිත්‍ය වුණාට මනසත් හේතුඵල ධම යුක්ත දෙයක්, අනිත්‍ය දෙයක්. ඒකත් වෙනස් වෙමින් මේ වේගයෙන් යනවා. ඒකත් ග්‍රහණය කරගනිමින් අලුත් වෙමින් මේ යන්නේ. ඒක මෙතන මත ඇරියොතින් ආයි අල්ලගන්න තමන්ට දෙයක් නෑ, දුක් ටික නෑ. ඒ නිසා මෙන්න මේක ටිකෙන් ටික ඇප්ලයි කරන්නම් පින්නතුනි. එක පැත්තකින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒකට කියනවා සුතමය පඤ්ඤා කියලා. ඒ අහපු දේ එතනින් විතරක් සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් මේක කොච්චර හොඳට ඇහුවත් දැන් මේ හොඳට අහගෙන හිටියද නැගිටලා ගියාට පස්සේ ඔක්කොම ඉවරයි. ඒ අහපු දේ ස්ථාවර වෙන්න නම් පින්නතුනි මේ අහපු දේ හොඳට මතක තියාගෙන නැවත නැවතත් මේක රිෆ්ලෙක්ස් කරන්න ඕන. ඉන්වෙස්ටිගේට් කරන්න ඕන. ඒකට කියනවා චින්තාමය පඤ්ඤා කියලා. මේකේ දෙවෙනි පියවර. ඒ චින්තාමය පඤ්ඤාවෙන් අර ගනිමින් ඒක භාවනාමය පඤ්ඤා කියලා තුන්වෙනි පියවරට යන්නට ඕන. හිත තැම්පත් කර කර, හිත ඒකලස් කර කර, හිත සමාධිගත කර කර මේක නුවණින් දකින්නට ඕන. ඒක දැක්කොත් තමයි ස්ථාවර අධ්‍යක්ීමක් බවට පත් වෙලා මේක අපේ සමස්ත ජීවිත අධ්‍යක්ීමක් බවට පත් වෙන්නේ. ඒපත් වෙච්ච දවසට පින්නොත්ිනේ අපට පේනවා කෙනෙක් දැක්ක ගමම්ම දන්නවා මේ සිදුවීම හඬක් ඇහුණා නම් අහපු ගමම දන්නවා මේක මේ මොහොතේ ඇති වෙච්ච දෙයක් කියලා. ඒ විතරක් නෙවෙයි කෙනෙක් දකිනකොටම දන්නවා මේ රූපේ විතරක් නෙවෙයි මෙයාගේ මනසත් එක්ක දෙකට එකතු වෙච්ච දෙයක් තමයි මේ තියෙන්නේ. එකක් හරි අයින් වෙනකොට මේක නැති වෙනවා කියලා මේකට කියන උද්‍යාබ්බේ ඥානය කියලා හිත කය වෙන් කළ බලන්න පුළුවන් නුවණක් ඇති වෙනවා. අද අපි කෙනෙක් බනිනකොටම රූපයට තමයි දොස් කියන්නේ මෙයා බැන්නයි කියලානේ. නමුත් පින්නතුනේ ඇත්තෙම රූපේ විතරක් නෙවෙයි අපි මේ බණින්නේ මනසත් එක්ක එකතු වෙච්ච දෙයකට තමයි අපි මේ බණින්නේ. රූපයට විතරයි නම් අපි කෙනෙක්ගෙන් බණින්නේ. එහෙනම් යාම මරුවන්ට පස්සෙත් බණින්න ඕනේ නේ මිනිහ ළඟට ගිහිල්ලා නේ. බණිනවද එහෙම? නෑ නෑ නේ. එතකොට රූපයට නෙවෙයි රූපයත් එක්ක තියෙන මනසත් එක්ක එක දේ මේ එක පුද්ගලයෙක් හැටියට හිතාගෙන ඉන්න කොටයි වරද. ඇත්තෙම අවබෝධය කර අයද්දී අපට තේරෙනවා අපි බැනලා තියෙන කාටද යාගේ? යාගේ රූපයටද මනසටද? මනසට. ඔව් එහෙම තමයි සාමාන්‍ය හිතන්නේ. ඔව් එහෙම තමයි අපිට හිතෙන්නේ. නමුත් ඊටාම ඉහළට දැනුම ලබා ගත පස්සේ තේරෙනවා අපි බැනලා තියෙන්නේ අපේම හිතට. අපේම මනසට. ඔව් අපේම අපේ හිතට පීඩාවක් ඇති කරගෙන තියෙන. ඒ අනිසා හරියට කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බැනනා වගේ. ඔව් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බැනනාම බැනලා තියෙන කාටද අපි? අපටමයි. ඒ කියන්නේ අපේ හිතම තමයි බලාගෙන ගියාම අපිට සිදු වෙලා තියෙන්නේ බාහිර රූපේ ලොකු වෙනසක් බාහිර රූපයට කරන්න බෑ ඇත්තෙම. ඡායාවක් පෙන්වන්න පුළුවන්. නමුත් අපේ තියෙන රෝන් view එක නිසා, රෝන් attitude එක නිසා ඇත්තෙම අපිට මේක තේරෙන්නේ නැහැ. නමුත් බලාගෙන ගියාම අපි අපේම හිතත් එක්ක යමනාප වෙලා තියෙනවා. අපේම හිතත් එක්ක යමනාප වෙලා තියෙන්නේ. මේක අපි තේරුම් ගත්ත දවසට පින්නොතනි අපි බාහිර දේවල් නිසා විඳින දුක් පීඩා ටික ටිකින් අඩු කරගන්නවා. මෙන්න මෙතෙන්ට එන්නයි පිනොතුනේ බුදුහාමුදුරන්ගේ ධර්මය අපට තියෙන්නේ. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගය තේරුම් ගන්න බුදුහාමුදුර මොකක්ද අපට දේශනා කළේ? උන්වහන්සේගේ දේශනය මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත් අපි කියන්නට ඕන. උන්වහන්සේ අපට මුලින්ම දේශනා කළා අකුසලයෙන් වෙන් වෙලා කුසල කරන්න, පින් දහම් කරන්න. මේක තමයි මුල් පියවර බුදුහාමර දේශනා කරපු. ඒකට තමයි 6-4 දැනගන්න ඕයි කියලා කියන්නේ. 6-4 දැනගන්න අපට බුදුහාමර මුලින් ඉගැන්නුවේ. ඊට පස්සේ බුදුහාමර අපට ඉගැන්නුවා පටිච්ච සමුප්පාදය, ඒ කියන්නේ අනිත්‍යතාවය. මේ හේතුඵල ධර්ම ශනික වැති වෙලා ශනිකව නිරුද්ධ වීම අපිට පෙන්වලා දීලා, අතීතයේ සහ අනාගතයේ මේ දුවන දිවිල් අඩු කළා, වර්තමාන මොහොතේ සතුටෙන් තියෙන විදියට, කෙලෙස් අඩු වෙන විදියට අපට මාර්ගයක් බුදුහාමර දේශනා කළා. ඒක තමයි කෙටියෙන් අර ගාථාවකින් කියන්නේ සබ්බ පාපස්සකරණම්, සියලු අකුසලයන්ගෙන් මිදෙන්න කුසලස උපසම්බදා කුසල කරන දාන සීල භාවනා කරන්න. සතිත්ත පරියෝධපණ කියන්නේ මොකද්ද? මෙන්න මේ පටිච්චසමුප්පාදයේ දකිමින් හිත පිරිසුදු කර ගැනීම. ඒ හිත පිරිසුදු කර ගැනීම එක පැත්තකින් බණ අහල කරන්නට ඕන, අනිත් පැත්තෙන් ඒ අහන බණ දිගින් දිගටම හිතේ ඇප්ලයි කරමින් ඉන්වෙස්ටිගේට් කරමින් ඒක තමන් ඇප්ලයි කරන්නට ඕන. ඊළඟට භාවනා කරමින් ටිකෙන් ටික මෛත්‍රී භාවනා ආදී භාවනා කමටහනක් කරමින් හිත තැම්පත් කර කර මෙන්න මේ දර්ශනය අපි ලබන්නට ඕන. මේක ස්ථාවර කරගන්න ඕන ටිකෙන් ටික. මෙන්න මේක අපි දවසට හිතන වාර ගන්න තත්පරයෙන් තත්පරය හරි වැඩි කරගන්නට ඕන. මේක කරන්න පිනුතුනේ අමුතු කාලයක් යන්නේ නැහැ, බය වෙන්න එපා, කාලේ නැති වෙයි කියලා. ඔව්, දැන් අපි හුස්ම ගන්න අපිට වෙනම කාලයක් යනවද? නෑ නෑ නේ. ජීවත් වීමයි හුස්ම ගැනීම කියලා කියන්නේ. අන්න ඒ වගේම තමයි අපි හරියට අපට ඕනේ සිහිය විතරයි, සතිය විතරයි, අවයනස් එක විතරයි. අපට හරියට නොලෙජ් එක තියෙනවා නම්, හරියට අවයනස් එක තියෙනවා නම්, හරියට මයින්ඩ්ෆුල්නස් එක තියෙනවා නම්, හරියට ධර්මයේ සැබෑ ධර්මයක් අහලා තියෙනවා නම් තමයි මේක ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒකේ පළවෙනි පියවර තමයි කම්මස්සකතා සම්මාදිට ඇති කරන නුවණ. ඒ කම්මස්සකතා සම්මාදිට ඇති කරගත්තු කෙනා මෙලොව වශයෙන් ලබන්න පුළුවන් සියලුම වාසි ටික ලබා ගන්නවා පින්දහම් කළා. හොඳව පින්දහම් කරන බය වැඩි හිට කෙනෙක් දැක්ක ගමන් වඳිනවා. මොකද යාර කැමති දිගාසිට ලබන්න මේ ආශිර්වාදය ලබා ගන්න එයා. දිනපතාම පින්දහම් කළා, දෙවියන්ට ඥාති නමෝදන් කරනවා. දෙවියන්ට ඥාතිල පින් අනුමෝදන් කිරීමෙන් අපට අනුසි ආශිර්වාදයක් ලැබෙනවා. එතකොට ඊළඟට දන්නවා ඒගොල්ලන්ට පාණ්‍ය කරගන්න බැරි පැත්තක් තියෙනවා. ඒ ටිකට මෙන්න මේ පටිච්චසමුප්පාදය මුල් කරගත්තු දර්ශනය අපේ ජීවිතේ ඇති කරගත්තා නම් එදාට අපි ලෙඩ වුණත් මහලුණත් අපේ ළඟම කෙනෙක් මිය ගියත් අපේ දුක් වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා මේ දර්ශනේ ලැබුණට පස්සේ. ඒ නිසා මෙවැනි වටිනා දර්ශනයක් තියාගෙන පිනතුනේ අපි අඬනවා නම් අඬන්න වෙනවා නම් අපට ඒක අපේ ජීවිතේ ලොකු අභාගයක්. අපට අඬන්න අවස්ථාවක් තියන නෙවෙයි බුදුහාමුදුරෝ, ඉතාම දැඩි පරිශ්‍රමයකින් සසර බොහෝ කාලයක් පාරමිතා පිරුවේ. උන්වහන්සේ ඇස්සිස් මස්ලේ දන් දීලා විශාල පරිශ්‍රමයකින් ජීවිත පරිත්‍යාගයකින් මේ දර්ශන අවබෝධ කරගත්තේ අනාගතේ ඉපදෙන අපි වෙනුවෙන්. බුදුහාමුදුරු දුක්ඛින්ද උන්වහන්සේ වෙනුවෙන් නෙවෙයි අපි වෙනුවෙන්. ඒ නිසා බුදුහාමුදුරන කරන සැබෑ ගෞරවය තමයි මේ දර්ශන අපි ඉගෙනගෙන අපේ ජීවිත අධ්‍යක්ෂණයක් බවට පත් කරගන්න එක. අපට අනාගතයේ එන දුක් කරදර වලින් දැම්මම නිදහස් වෙන පුළුවන් අපට මේ දර්ශනේ ඇති කරගත්තොත්. අද අපි ලෙඩ වෙනකොට වයසට යනකොට මම වයසට ගියා මම ලෙඩ වුණා කියලා අද අපි දුක් වෙනවා. නමුත් පින්නතේ හරියට මේ ශරීරය ඇප්ලයි කර කර බලනකොට තේරෙනවා මේ ගමන් කරනකොට තේරෙනවා මේ දාල යන ශරීරයක් මේ මගේ වුණාට අද පරිහරණය කරාට මේක දිගටමයි තියෙ දෙයක් නෙවෙයි කියලා දකිනවා. දැකල ටිකෙන් ටික මේකට ආසාව දුරු කරනවත් එකම පින්නතුනේ තමන්ට අවබෝධයක් එනවා තමන් මේ ඉන්නේ හිත ඇහැ දෙකක් එක කියලා. නමුත් දැන් තේරෙන්නේ නැහැ එහෙම. ටිකෙන් ටික හිත යදෙනකොට පින්නතුනේ තේරෙනවා මේ ශරීරය මේ නාවල කියලා තියෙන මේ ශරීරය මේ දාලයන් ශරීරයක් නේද කියලා. නිතරම තමන් බලනවා. බලන්න බලන්න පින්නතුනේ මේකට තියෙන ඇලිම අඩු වෙනවා. ඇලිම අඩු වෙනවා කියන්නේ මේ පිරිසිදු නොකර ඉන්නේ නැහැ. ඒව කරනවා. ඒ හොඳට ඇඳුම ඇඳලා. ඔව් අවබෝධයක් හොඳට ලස්සනට අඳින්නේ ගැටලුවක් නැහැ. දැන් බුදුහාමරෙන් කාලේ විසාකාව ලෝකේ තියෙන ඉහළම වටිනාම ආභරණ පැළඳුවා. කිසි ගැටලුවක් නැහැ. තියෙන ඔක්කොම ආභරණ පළඳන්න. හොඳම වර්ගයේ වාහනයකින් වාහනයක් පාවිච්චි කරන්න දුක් විඳින්න ඕනේ නැහැ. ඒව පරිහරණය කරන ගමන් පිනතුනේ මේ ශාරීරික ස්වභාවය තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න අපට මේ දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ මාර්ගය බුදුහාමර අපට දේශනා කළේ. ඉතින් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිච්ච මේ ඇත්තන් ඉතාම භාග්‍ය සම්පන්නයි. බණ ඉවර නැහැ. ඔව් දැන් බණ කියන්න පටන් ගන්න දැන් තමයි. අපේ මාතෘකාව මේ ඔව් පින්නදුනේ අපි මේ ධර්මයට එන කලින් ධර්මයේ තියෙන ලක්ෂණ ටිකක් මේ විස්තර කළේ. ඊළඟට තමයි දැන් මාතෘකාව කියන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින් කියව මාතෘකාව. ස්වාක්ඛාත කියන ධර්මයේ ලක්ෂණ හයක් තියෙනවා. ස්වාක්ඛාතෝ කියලා. ස්වාක්ඛාත කියලා කියන්නේ පින්නතුනි මේක මනවින් දේශනා කරපු ධර්මයක්. තාම මනවින් මේක දේශනා කළේ කිසිම තැනක අඩුවක් නැහැ මේක. කිසිම තැනක වැඩි දෙයක් නැහැ. කිසිම වචනයක් නිසරුයි කියලා අයින් කරන දෙයක් නැහැ මේ බුදුදහම තුල. ඉතාම මනවින් මුල මැද අග ඉතාම මනවින් දේශනා කළා. මේ ධර්මයේ අහනකොට පින්නතුනි අපේ හිතේ දිගටම අපි හැබෑ බණක් නම් අහන්නේ පින්නතුනි. අපේ බණ අහද්දී අපේ හිතේ ලෝභය, ද්වේෂය, මොහය අඩු වෙන්නට ඕන. අපේ ප්‍රඥාව වැඩි දියුණු වෙන්නට ඕන. සමහර අය බණක් අහලා බණක් ෂෝක් කියන්නේ හිනා වෙන හුඟා කතා කිව්වනම් ෂෝක් බණක් කියලා කියන්නේ. පින්නතුනි හිනා යන කතා අහන නම් බණ අහන්න ඕනේ. අර විකට කතා හැම තියෙන කාටුන්ගේ මේව බලන්න. මේ බණ අහලා ඊට වඩා පින්නතුනි ගැඹුරු අවබෝධයක් අපේ ජීවිතේට ලැබෙනවා. ලැබෙන්නට ඕන. අපේ බුද්ධිය අවදි වෙන්නට ඕන. අන්න එහෙම වෙනවනම් තමයි සැබෑ ධර්මයක් වෙන්නේ. ඒක තමයි ස්වාකාත වූ ධර්මයක තියෙන ලක්ෂණය. සන්දිටිකයි. සන්දිටික කියලා කියන්නේ පින්නතුනි මෙලවදීම විපාක ලබන්න පුළුවන්, ආනිසංස ලබන්න පුළුවන්. බුදුදහම කියලා කියන්නේ මරණයෙන් පස්සේ ආනිසංස ලබන ධහමක් නෙවෙයි. මේ ජීවත් වෙන මොහොතේම ඒක සායුක කරන මොහොතේම දැන් මේ පින්නතුන් බණ ඇහුවනම් බණ අහන මොහොතේම මනසට ඒ ප්‍රීතිය දැනෙනවා. කෙලෙස් අඩුවීමක් තමයි දැනෙනවා. පින්නතුනේ හරියට බණ අහනවා නම් බණ ඇසීමම භාවනාවක් කියලා කියන්නේ. ඈ බණ ඇසීමම භාවනාවක් කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? විමුක්තායතන කිහිපයක් තියෙනවා. විමුක්තියටපත් වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි බණ ඇසීම. බණ අසද්දි සමහර අය මාර්ගවල ලැබලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි බණ කීමත් විමුක්තායතනයක්. සමහර ස්වාමීන් වහන්සේලා බණ කියද්දී මාර්ගවල වටපත් වෙලා තියෙනවා. බණ කීමත් විමුක්තියට පත් වෙන මාර්ගයක්. ධර්ම සත්‍යයනයත් විමුක්ත ආයතනයක්. විමුක්ත ආයතන කියන්නේ විමුක්තියට පත් වෙන මාර්ගයක්. ධර්ම සත්‍යයනය කරනකොටත් මේ ප්‍රඥාව පහළ වෙනවා. ඊළඟට ධර්ම සාකච්ඡාවත් විමුක්ත ආයතනයක්. ඊළඟ කාරණය තමයි පින්නතුනේ භාවනා කියලා කියන්නේ පස්වෙනි පියවර. හතරක්ම බණ ඇසීමට සම්බන්ධයි. ඒ නිසා ඒ තරම් වටිනා දෙයක් කියන මේ ධර්මයේ තුල ඒ ධර්මයේ ලක්ෂණයක් තමයි සාන්දෘෂ්ටිකයි. මෙලවදීම මේ මොහොතේම මේ ඥාන සංස බලන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි අකාලිකයි. අකාලිකයි කියලා කියන එකේ තේරුම් කීපයක් තියෙනවා. එකක් තමයි එක කාලයකට විතරක් වළංගු නැහැ කියන එක. දැන් සමහර අයට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ දර්ශනය බුදුහාමුදුර දේශනා කරපු කාලයට විතරයි කියලා. නමුත් එහෙම එකක් නෙවෙයි. එදා බුදුහාමුදුරුවෝ එදා ඉන්දියාවේ මධ්‍ය දේශයේදී යම් දෙයක් දේශනා කළා නම් මේට අවුරුදු 2600කට කලින් ඒ දේ අද 2600කට පස්සේ අද ඇමරිකාවටත් ඒක ඇප්ලයි කරන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ තියෙන අකාලික ස්වභාවය. ධර්මයේ කියන එක අකාලිකයි පින්නතුනි. ධර්මයේ තුල කාලීන ධර්ම දේශනා තියෙන බෑ. දැන් මේ පින්නතුන අහලා තියෙනනේ කාලීන ධර්ම දේශනා කියලානේ. කැමතිනේනේ. කාලීන ධර්ම දේශනා පින්නතුනි බුදුදහම තුල නෑ. එහෙනම් බුදුබණ වෙන්න බෑ. බුදුදහම අකාලිකයි. අකාලික කියන්නේ එක කාලකට විතරක් මෙන්න මේ කාලට මේ ටික ඊළඟ කාලට ඊළඟ ටික කියලා නෑ. මේ දර්ශනය ඕනම කාලයකට ඕනම පීරියඩ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. අනිත් දේ තමයි කල්ගත නොවි ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දෙයක් මේක. මේ දර්ශනය හරියට අපි අහුවෙන් පින්නතුනේ අවුරුදු ගණන් ප්‍රතිඵලෙන්න බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. දැන් මේකට පින්නතුනේ හොඳම උදාහරණය බුදුහාමුදුරන් කාලේ සමහර අය බුදුහාමුදුරන්ට දෝෂ ආරෝපණය කළා. බුදුහාමුදුරනේ අපි මේ ධර්මාලු හදනවා අපි ඉගෙන කියා ගන්න මේ ඉක්මනට ප්‍රතිඵල ලැබෙනවා අපි මේ කරන්නේ උපහාසමේ හුඟාකල් ලැබෙන එකක් සඳහා භාවනා කරනවා කියලා. බුදුහාමුදුරුවෝ ඔය අදහස සම්පූර්ණ වැරදි. ඔබ මේ දිග කලක් ලැබෙන දෙයකට බලාපොරොත්තුෙන් කටයුතු කරන්නේ. මම ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන දෙයක් මම මේ කරන්නේ කියලා. බලන්න පින්නතුනේ අපි උපාධියක් ගන්න අවුරුදු කීයක් මහන්සි වෙනවදනේ? උපාධියක් ගන්න මොහොත වෙනට අඩුම ගානේ අවුරුදු 20ක්වත් ඉගෙන ගන්නවනේ නේ. එකේ පන්ති ඉඳන් ගිහපු විදිය බලනකොට. අවුරුදු 20ක් විතර ඉගෙන ගත්තට පස්සේ තමයි උපාධියක් හම්බෙන්නේ නේ. එතකොට රැකියාවක් ලැබෙන්න අපි අවුරුදු 25ක් විතර භාෂා ඉගෙනගෙන ලොකු පරිශ්‍රමයක් දරන රැකියාවක් මාසික වැටුපක් ලබනනේ. බලන්න කොච්චර කාලයක් ගත වෙන ගත වෙලාදනේ. අපිට හිතෙන්නේවත් නැහනේ. රැකියාවක් කරත් පින්නතුනි රැකියාව ගිය දවසේම පඩි ලැබෙන්නේ නැහැ. මාසයක් වැඩ කරන්න ඕන පඩි හම්බෙන්නේ. මාසයන්තියුම් නැහැ හම්බෙන්නේ. ඇතැම් විට දවසේ පඩිය ලැබුණත් දවසේ උදේ ගිය ගම ලැබෙන්නේ නැහැ. හවස වෙනකන් වැඩ කරන්න ඕනනේ. හවස තමයි හම්බෙන්නේ. පින්නතුනි ධර්මයේ තියෙන අකාලික භාවය කියන්නේ මේ කහලා පිළිපදින පටන් ගත්ත මොහොතේ ඉඳන්ම මේකේ මනසේ දුකේ නිදහස වෙන ස්වභාවය දකින්න පුළුවන්. හරියට ධර්මයක් ඇහුවනම් හරියට ඒක මෙනෙහි කරානම් හරියට ඒක ඇප්ලයි කරානම් තමන්ගේ ළඟ අර මෛත්‍රිය අවංක භාවය සහ ප්‍රඥාව කියන ලක්ෂණ හරියට තමන්ගේ ළඟ තියෙනවා නම් නැත්තම් කරන්න දෙයක් නැහැ. මේක තමයි අකාලික කියලා කියන්නේ. ධර්මයේ තව ලක්ෂණයක් තියෙනවා එහි පස්සෙක කියලා. එහි පස්සෙක කියන්නේ එන්න බලන්න කියලා විවෘතව යම් කිසි කෙනෙකුට ආරාධනා කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කිසි වෙලකත් එන්න පිළිගන්න කියලා නැහැ. එන්න පිළිගන්න කියලා කාටවත් කියලා නැහැ. ඒහි පස්තික එන්න බලන්න. ඔව් බලලා තමන් කැමති නම් තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එතන පිළිපදින්න. කාටවත් බල කරේ නැහැ. මෙච්චර වාර ගානක් බුදුහාමුදුරු දවසට මෙනෙහි කරන්න ඕන, බුදුහාමුදුරට යාඥා කරන්න ඕන කිසිම තැනක නීතිරීති නැහැ. අකුසලෙන් මිදෙන්න කියලාවත් බල කරේ නැහැ. අකුසලෙන් මිදුනොත් මේ ප්‍රතිඵල ටික තියනවා කියලා තමන්ට ප්‍රතිඵල තියෙනවා. ඊළඟට ඕපනයික කියලා ලක්ෂණයක් තියෙනවා. ඕපන එක කියන්නේ තමන් වෙත පමුණුවාගෙන තමන්ගේ ජීවිතය තුළින්ම ප්‍රතිඵල දහම් ප්‍රතිඵල බලන දෙයක් මේක. තමන්ගේ ජීවිතය තුළින්ම ප්‍රතිඵල බලනවා කියන්නේ පින්නතුනේ බොහෝ දෙනෙක් ප්‍රතිඵල බලන්නේ අනිත් අයගෙන් අහලා. අනිත් අය මාර්ගඵල ලැබුවද කියලා බලන්න යන්නේ නේ. පින්නතුනේ අපිටම අපේ ජීවිතය තුළින්ම මේකේ අපි ප්‍රතිඵල බලන්නට ඕන. අපිටම බලන්න පුළුවන් මිම්මක් අපි සඳහන් කළා. මිම්ම මොකද්ද? තමන්ගේ ළඟ මෛත්‍රිය වැඩි වෙන්න ඕන. තමන්ගේ ළඟ අවංක භාවය වැඩි වෙන්නට ඕන. තමන්ගේ ළඟ ප්‍රඥාව නුවණ වැඩි වෙන්න ඕන. ඔන්න තමන්ටම තමන්ව බලන්න පුළුවන්. තමන්ගේ ළඟ අමනාප ලිස්ට් එක ටිකින් ටික වැඩි වෙලා නම් අමනාප නාමලයකනේ තියෙනවනේ කටේ. එතකොට මේ කොළඹ ඉඳලා මේ නුවරට යනවා කියලා ගිහලා තියෙන මාතර පැත්තට. මාතරත් හොඳයි. නමුත් ඉතින් මේ දරදාවන් ඉන්න කියලා යන්නේ. ඒකයි. එතකොට හරියට පින්නතුනේ තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් තමන් හරියට ධර්ම මාර්ගයේ ඉන්නවද කියලා. ඔක තමයි කන්නඩිය. දැන් මේ කරුණ ටික ඔක්කොම දුන්නේ මේ පින්නතුනේ දැන් ආද ඉඳලා තමන් ධර්ම මාර්ගයේ තමන්ට මේ ඔක්කොම ටික හරියට බණ ඇහුවනම් හරියට මතක තියාගත්තනම් තමන් දිනුවටපත් වෙනවද තමන් කොයි පැත්තටද යන්නේ බුදුදහම කියලා කියන්නේ මොකක්ද කියන සම්පූර්ණ විස්තරය සමස්ත පිටුවේ එකක් හෝල් පිටුවේ එකක් මෙයාට ඉමේජින් කරගන්න පුළුවන් සහ ඒක ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහ කියලා. මේක නොනැත්තං විසින් ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක් මේක. තමන්ගේ ළඟත් බුද්ධිය තියෙනවනේ අංශ ප්‍රමාණයකට. අන්න ඒ බුද්ධිය තියෙන කෙනාට තමයි මේක ඇප්ලයි කර කර බලන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ධර්මයේ ලක්ෂණ හයක් මේ අපි කිව්වේ. මේ ධර්මයේ ස්වකාල්තයි මනවින් දේශනා කරපු ධර්මයක්. සාන්දෘෂ්ටිකයි මෙලවදීම විපාක ලබන්න පුළුවන්. අකාලිකයි හැම කාලයකටම වළංගුයි මේක. ඒහි පස්සෙකයි එන්න බලන්න කියලා කියන්න පුළුවන්. ඕපනයිකයි තමන් වෙත පමුණුවාගෙන ප්‍රතිඵල බලන්න පුළුවන් දෙයක්. ඊළඟට පච්චත්තං වේදි සම්බෝ විඤ්ඤෝහි තමන්ටම නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු දර්ශනයක් තමයි බුදුදහම කියලා කියන්නේ. එතකොට බුදුදහමේ තියෙන මූලික කරුණු ටිකක් අපි සාකච්ඡා කළේ මේ පින්නතුන්ට අවසානයක් කරා එන්න විදියට කරුණු ටික විස්තර කරන නිසා මේ ටික අපි ඔක්කොම සාකච්ඡා කළේ. භාවනාවක් සමගයි මේ සාකච්ඡා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපට කාලය ප්‍රමාණවත් නැහැ. මේ පින්නතුන්ටම භාවනා කරන්න පුළුවන් ඉදිරියේදී විවේකී ලබාගෙන මේ ඇත්තන්ට හොඳ අරමුණක මෛත්‍රී භාවනා හරි ආනාපානසති භාවනා හරි මේ පින්නතුන් මෙනෙහි කළා. ටික වේලාවක් මේ ඇත්තන් භාවනා කරන්න අපි මෙතනින් ධර්ම දේශනා නිමාවටපත් කරනවා. Oh, now we discussed about the Buddha's message. Can you listen in my voice? Yes. And today we discussed about the Buddha's message. what Buddha said to the world. Here I explain that the Buddha's message. In short, I can explain you that first thing is that there are three qualities at the very beginning we have to practice. As a person who wishes to get the result of Buddha's message, first of all we should have three qualities, good qualities. What they are? Loving kindness and honesty and wisdom. These three qualities should be have a person at the very beginning who wish to practice the Buddha's message. When we practice Buddha's message, gradually we can develop these qualities in our life. On the other hand, when we practice Buddha's message, we can develop our right understanding or right view, or in Pali it is said Sammaditti. Sammaditti can be divided into two. First thing is the confidence of karmic law. You know that when we do some good deeds with pure mind, we will have the good results. That is why you are here. When you practice some good activities in your life with the pure mind, then you will have the good results. On the other hand, if we do something with wicked mind, we will have the bad results. That is why we have to avoid those bad activities in our life. The reason is that we have to get the bad result. If a person can understand the nature of the karmic law, that as I mentioned, when we do good deeds, we will have the good results. If we do bad deeds, we will have the bad results. If a person has that confidence about the karmic law, that is the first step for Sammaditti or right understanding or wisdom in Buddhism. The second step of the Buddhism that you know, the understanding of dependent origination, cause and effect. That means the understanding of impermanence. Impermanence is, or anicca is, very important topic in Buddhism. That mostly the people have understood that the impermanence and changing are same. But it is not correct. You know, impermanence is not such changing that you know. Impermanence that Buddhism says the anicca, it means when we look at something through our eye, about something, the experience arises at the moment. Nothing comes here from previous experience. Nothing goes to the future from the present. At the moment, the experience arises, the experience overcomes. That is the nature of the impermanence that Buddhism says on dependent origination. If a person can understand its dependent origination, gradually that person can remove his negative thoughts such as desire, anger, hatred, and delusion or ignorance. That is the advice of Buddha, especially when we analyze Buddhism as a special religion in the world. The difference in Buddhism, the understanding of dependent origination. If a person can understand Buddha's message as dependent origination, that person can avoid his negative thoughts and he can cultivate his good qualities in his life, and for that he has to develop three steps, that sila, samadhi and panya. It means sila means morality or virtue, and concentration or tranquility, the second step, and also wisdom, the panya. The path of the purification, we have to practice these three qualities, those that discipline or virtue or morality and concentration and also wisdom. If we can practice these qualities with good understanding, correct understanding, it causes to get rid of suffering and gain real happiness in this life itself. Thank you. You said in 2 minutes you should be able to explain what Buddhism means. It's sila, samadhi, prajna. Is that right? That is not 2 minutes, even a minute. to a non-Buddhist. බුද්ධාගම කියන්නේ මැත්තෙන්ම සම්මා දිටිය දිනු කිරීම. සම්මා දිටිය දිනු කරනවා කියන්නේ right understanding එක දිනු වීම. එතෙන්දී ඒකේ මුල් පියවර තමයි කර්මය විශ්වාස කිරීම. කුසල හොඳ දේවල් කරොත් හොඳ කර්ම ලැබෙනවා, නරක දේවල් කරොත් නරක කර්ම ලැබෙනවා. ඒ විශ්වාසය සහිතව හැකිතා අකුසලෙන් වැළකීලා හොඳ දේ කරන්න. ඕක තමයි මුල් පියවර බුදුදහමේ තියෙන. ඕක අනිත් ආගම් වලට සමානයි. හැබැයි බුදුදහමේට වඩා සුවිශේෂ කාරණයක් දේශනා කළා. ඒ තමයි අනිත්‍යතාවයේ තේරුම් ගැනීම. අනිත්‍යතාවය කියන්නේ dependent origination එක තේරුම් ගැනීම, cause and effect එක තේරුම් ගැනීම, පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම. පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ මේ හැම මොහොතෙම ඇතිවීම නැතිවීම, හට ගැනීම නිරුද්ධ වීම කියන එක array scene and disappear එක තේරුම් ගැනීම. ඒක තේරුම් ගත්ත කෙනා මේ තියෙන බැඳීම, මේ තියෙන ඇලීම ටිකෙන් ටික අඩු කරගන්නවා. ඒකට මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ඔකයි. හොඳයි. බොහොම ස්තුතියි. ඉතින් කාලය හුඟක් දුරට ගියා. මට දැන් දවල් දාන්නට යන්න තියෙනවා එහාට ඒකයි. ඉතින් මේ ඇත්තන්ට බොහොම පිං හුඟ වේලාවක් මේ දේශනය අහන් ඉදීම ගැන. ඉතින් මේ හැම දෙනාටම පිං දෙනවා. සුජාතා ගුණතිලක මෑණියන් මේ පිංකමේ දායකත්වය සලනවා. අනිත් පින්තුනොත් මේ සඳහා දායකත්වය දරනවා. ඔබ හැම දෙනාටම බොහොම පිං. හොඳයි. දැන් තෙරුවන් සරණයි දිගාසිරින්නේ. සතුටයි. හොඳයි රැස් කරගත්තව මේ පින් අපි දෙවියන්ට ඥාතින්ටත් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ මහින්ද ගුණතිලක මහත්මයා, ඒ වගේම තමන්ගේ සහෝදරිය, ඒ වගේම මේ පින් තුන නමින්. හොඳයි. මියගේ යම් තාක් ඥාතින් වෙත්නම් ඒ සියලුම ඥාතින් මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේම සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් මේ උතුම් පින් කමයානි සංසයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මේ ඇත්තන්ගේ ජීවිත නිදුක නිරෝගීව බොහෝ කලක් ජීවත් වන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දිනාටම රැස් කරගත් මේ උතුම් පින්කම යන සංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවයත්, පරලොව සුගති ගාමීත්වයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි දිගාශ්‍රේම. නැහැ යන්න ඕනේ. මේ හෑන්ඩ් අවුට් එකක් තියෙනවා, මේ ටික බෙදා ගන්න. සාදු කියන්නේ හැමෝම සාදුකාරයක් වශයෙන් දැන් මේ අවස්ථාවේදී අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ ආරාධනා පරිදි අපේ විහාරස්ථානයේ වැඩම කරන්න තියදුන ධර්ම දේශනාව සඳහා ඒ ධම්මගරු හාමුදුරන් වහන්සේ ඉතාම ගෞරවයෙන්, ඒ වගේම ඉතාම අනුකම්පාවෙන් ඔය ඇත්තන් කෙරෙහි උන්වහන්සේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡා පවත්වන්න තියදුන. උන්වහන්සේ බොහෝම ගුණවත්, ඒ වගේම සිල්වත් උගත් හාමුදුරන් වහන්සේ නමක්. උන්වහන්සේගේ පැමිණීම අපි හැම දිනාම ඉතාම කරුණාවෙන් යුක්තව අගය කර සිටිනවා. ඔය ඇත්තන් හැම සියලු දෙනාම, අපි හැම සියලු දෙනාම ජීවිතය අත්පත් කරගත්තා වූ සියලු කුසලානි සම්සධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තිය, ආයුරාරෝග්‍ය ආදී රැකවරණ සම්පත්තිය, ඒ වගේම උන්වහන්සේ කරන ආගමික සේවාවන්, අධ්‍යාපන කටයුතු සේවාවන් සියල්ලක්ම දියුණුවෙන් දියුණුවටපත් වේවා යන ප්‍රාර්ථනා මේ අවස්ථාවේදී සිද්ධ කරන්න ඕන. විශේෂයෙන් මම මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා පවත්වන්න ඕන. මම යුනිවර්සිටි යන අවස්ථාවේදී හාමුදුරුවෝ පොත්පත් සිවුරු ඒ වගේම පිරිකර ගොඩාක් සකස් කළා මට දුන්න හාමුදුරුවෝ කෙනෙක්. ඒ වගේම අදත් සිවුරු ගෙනත් දීලා තියෙන යුනිවර්සිටි එකට අඳින්න කියලා ඉතාම කරුණාවෙන් යුක්තව පින් දෙනවා. නිතරම මට කතා කරලා අහනවා අධ්‍යාපන කටයුතු කොහොමද කියලා, මොනවද ඕන කරන්න කියලා. විශේෂයෙන් මම මේ අවස්ථාවේදී උන්වහන්සේට මගේ ජීවිතේත් ඔයත් හැම සිරු දෙනාම සිද්ධ කරගත්තා වූ සියලු කුසල් වල ශක්තියෙන් බලයෙන් විශේෂයෙන් ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ, විහාරස්ථානයේ වැඩ සිටි මහා සංඝරත්නය, ඒවගේම අපේ දායක පින්නතුන් හැම සිරු දෙනාම වෙනුවෙන් ඔබ වහන්සේට ආයුරාරෝග්‍ය ආදී රැකවරණ සම්පත්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා හැම දිනම වැඳගන්න අභිවාදන සීලෙස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත් ඉමිනාතේ සමිජ්ජතු දැන් ස්වාමින් වහන්සේලා විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාටත් නිරොග් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැල සේවා කියලා අපි සාදු වෙන ප්‍රාර්ථනා. හොඳයි හැම දිනකටම හොඳයි කරොසන්. මේ අම්මද මේ? නෑ. හරි. හොඳයි කරන්සන භාවනා කරන්න මං කිව්ව විදිහේ කටියට කරන්න කියලා. ඔව් එහෙම තමයි. ඔව්. මේ කරවන්න අන්තිම උනේ එන හොඳයි බොහොම දින් සේවන් කරනයි මේ අපිට සත්‍යන්තයනේ හරි හොඳයි හරි නැකස්කෝ මේ දන් කරගෙන යන්න දාන ඕනේ නාගේ තම අවසරයි අපි ගිහලා නේද කරස් සෝපත්‍ය අධිකාරී තරංසන් නේ තරංසන් සෝපත්‍ය මේ දුව වගේ ළමෙක් හිටියා මතකද කැම්පස් එකේ දුලේක කියලා දුලේකමාරපණ කියලා අඳුරනද ඒ ආදමයි ඒ කාලේ එකන කැම්පස් එකේ පස්සේ මහත්තු නැත්තේ මම අර මුල් කාලේ ඔය හොඳයි තරංසන් හරි හරිනේ හොඳයි එහෙනම් බොහොම පිං හරි හොඳයි තේරුම් ගන්න හරි හොඳයි හරි මේක ෆයිනල් නත් දැන් අද අවශ්‍ය ආදීනේ නා හා හරි හරි පාලා කරන දේ හරි ඒක තමයි හරි හොඳයි එහෙනම් හරි හරි මම ඔක හෝම් කියලා ගහලා තියෙන හරිය නේද හෝම්නේ හරි හරි හෝම් හරි හරි හරි එන පරිස්සමෙන් එන හොඳයි හරි හරි හරි හරි Continue 0.4 miles, then turn right on Valley Boulevard. Miles. Turn right on Valley Boulevard. Turn right on Valley Boulevard. Drive 6.5 miles on Valley Boulevard.